සංසාර සාරෝග විනීතනී සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං ස්වන්න තනූපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං යෝ චේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස ජායිනෝති සැනහවත් වාසනාවන්ත පින්නතුනි ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්සරයි ලස්සනිස් බෝධි විහාරස්ථානයේ මාසිකව සංවිධානය කෙරෙන සීල භාවනා වැඩසටහනෙහි අදට නියමිත වැඩසටහනට පින්නතුණු සහභාගී වෙන අවස්ථාව උදෑසන උසස් සීලක පිළිපදලා මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනාදීට සහභාගී වෙන බලාපොරොත්තු වන්නේ මේ ධර්මයේ ලැබෙන අවස්ථාව අපේ ජීවිතයේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකන්න අප නිතරම වැඩසටහන ආරම්භ කරද්දීම අප මේ ලබන අවස්ථාවේ තියෙන දුර්ලභ බව වටිනාකම නිතරම පින්නතුන්ට කියනවා. ඒ කියන්නේ අමතක වෙන හින්දා. පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් දුස්සීලව සිත නොවඩා අසමාහිතව වසර 100ක් ජීවත් වෙනවා නම් අන්න ඊට වඩා වටිනවා කිසියම් කෙනෙක් එක දවසක් සිල්වත්ව සිත සමාධිමත් කරමින් වාසය කරනවා නම් කියලා. අද දවස ඔබ නිවැරදිසේ සීලය ආරක්ෂා කරනවා නම් කිසියම් සමත භාවනාවක හිත යොදවාගෙනම අද දවස පුරාම ගත කරනවා නම් ඒක ඔබ සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන අවුරුදු 100කට වඩා වටිනා අවස්ථාවක් කියලා සැලකන්න. සම්පූර්ණ ධම්මග කියලා කියන්නේ පින්නතුනි අපේ හිත පිරිසුදු කර ගැනීම. සචිත්ත පරියෝධපනං කියලා එක සඳහන් කරනවා. හිත පිරිසුදු කර ගැනීම, දමනය කර ගැනීම. ඇයි අප එහෙම කළ යුත්තේ? අප කළ යුත්තේ පින්නතුනි අපේ සැනසීම, සතුට, සුවය සඳහා. ජීවත් වන අප හැම දෙනාගේම බලාපොරොත්තුව ජීවිතයේ සතුට සැනසීම ලබන්න. ඒ සඳහා තමයි අප උදෑසන පටන් රාත්‍රිය දක්වාම වැඩ කරන්නේ. උපතේ පටන් මරණය දක්වාම ක්‍රියාත්මක කරන්නේ, ක්‍රියාත්මක වන්නේ මේ පරමාර්ථය මුදුන් හමුවා ගන්න. නමුත් ඒ දිනය ටිකෙන් ටික අපට ඈතට යනවා. සතුට සැනසීම ලබන දවස ඉදිරියට අනාගතයට යනවා. අන්නේ අනාගතයේ තියෙන දවස වර්තමානයට ගැනීම තමයි අප ධර්ම ශ්‍රවණය, ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. පින්නතුනි ධර්ම ශ්‍රවණය ආරම්භ කරන මොහොතේම තමයි අප පුහුණුවක් පටන් ගන්න. බොහෝ දෙනෙකුට හිතෙන්නේ අපි බණ අහලා ගිහලා ඉවර වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරන වෙලාවෙයි ධර්මය පුහුණු කරන්නේ කියලා. එහෙම පුහුණු කිරීමකුත් ධර්මය තුළ දක්වනවා. නමුත් පින්වතුනි විමුක්තායතන සූත්‍රය වැනි දේශනාවලදී ඉතාම පැහැදිලි කාරණයක් තමයි අපට නිසි දහමක් ඇසෙනවා නම් ඒ ඇසෙන මොහොතේ අප සිහිය නුවණ පිහිටුවාගෙන දහම ශ්‍රවණය කරනවා නම් ඒ බණ අහන මොහොතම අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් කියලා සලකන්නට පුළුවන්. අන්නේ අතින් ඔබ දක්ෂ වෙන්නට ඕන ඔබේ හිත වෙනත් බාහිර අරමුණු වලින් මුදවාගෙන මේ දහම තුලම වාසය කරන්නට. ඔබ එහෙම කටයුතු කරනකොට ඒකේ ප්‍රතිලාභය ඔබට විතරක් නෙවෙයි. ඔබ වටා පිටාව ඉන්න අයටත් ඒකේ පහසුව ලැබෙනවා. එනිසා ඔබ කිසියම් කටයුත්තක් කරන හැම වෙලාවෙදීම පින්නතුනි වා කල්පනාකාරී වෙන්න ඔබේ වචනය, ඔබේ ඉරියව්ව අනිත් කෙනෙකුට බාධාවක් නොවන විදිහට පවත්වා ගන්නට. මේ වැඩසටහනට බොහෝ දෙනෙක් එන්නේ බොහෝම සද්භාවයෙන්, ඉතාම දුරබැහැර ඉඳන් විශාල කැපවීමක් කරලා එන්නේ. ඒ නිසා අපේ යුතුකමක් තියෙන වෙලාවට උදව් කරන්න පින්නතුනි. ඒ වගේ මේ පන්සල හුඟක් ලොකුයි. මෙතනින් අපහසුවක් තියෙනවා නම් එළියට ඇවිදලා සක්මන් භාවනා ආදිය කළා ඕනෑම කෙනෙකුට තමන්ට නිදහසේ හැසිරෙන්න පුළුවන් පරිසරයක් මේ ස්ථානයේ තියෙනවා. ඔබේ වාහනේ නිදහසේ නවත්තන්න පුළුවන්, වත්ත පුරාම ලස්සනට ඇවිදින්න පුළුවන්, ඉස්සරහ කාබට් එකේ හොඳට සක්මන් භාවනා කරන්න පුළුවන්, ලස්සන සුවඳ හමන මල් පන්සල පුරාම තියෙනවා, පිච්ච මල් සුවඳ හමනවා. ඉතින් ඒ පරිසරයේ මිදගනිමින් ඔබට මේ ප්‍රතිඵල ලබන්න සියලුම දේවල් වටා පිටාව සකස් කළ තියෙනවා. ඒ වගේම ඔබ හැම දිනෙකම පිළිගන්න මෙතන සූදානම් වෙලා තියෙනවා. ඔබත් එක්ක ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වෙන කෙනෙක් පුද්ගලිකව කතා නොකරත්, සුහද සාකච්ඡා ආදී නොකරත් ඔබ දුක් වෙනවා. ඔබ එනකොටම ඔබට ආසනය සූදානම් කරලා, ඔබට කෑම බීම සූදානම් කරලා, ඔබ පිළිගන්න සියලුම දේවල් කළ මෙතන තියෙනවා. ඒ නිසා කාටවත් අගෞරවයක් අව탁සියු කිරීමක් මෙතන වෙලා නැහැ. ඔබට උපරිම ගෞරවයේ පහසුකම් ටික මෙතන එනකොටම ලැබිලා තියෙන්නේ. ගේට්ටුවෙන් ඇතුළ වෙනකොටම. ඔබට ඒ ගෞරවය ලැබෙනකොට ඔබ ඒ ගෞරවය දරාගන්න දක්ෂ වෙන්නට ඕන. ඒක නැකගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. අධ්‍යාපන විද්‍යාවේ එක්තරා ප්‍රකාශයක් තියෙනවා ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න කියලා. Please allow me to respect you. ඔබ ඒ සඳහා සුදුසෙක් වෙන්න කියලා. ඔබට ගරු කරන බොහෝ දෙනෙක් වටේ සැදැහැසිතින් බලාගෙන ඉන්නේ. ඇතැම් විට අත් දෙක එකතු කරගෙන බලාගෙන ඉන්න ඔබට ගරු කරන්න. නමුත් ඔබ ගැන සැලකිල්ලක් නැහැ. එහෙම වෙන හොඳ නැහැ පින්නතුනි. ඒ ගෞරවය ඉතාම මෙස්සිතින් බාර ගන්න ඔබ සූදානම් වෙන්නට ඕන. ඔබට සඳහා පින තියෙනවා, ඔබට සඳහා කුසලතාවය තියෙනවා, ඔබට සඳහා කායික මානසික නිරෝගී භාවය තියෙනවා. අපේ සඳහා සුදුසුම වෙනවට පින්නතුනි. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ සති සම්පජඤ්ඤය කියන වචන දෙක තුල ගොනු කරන්න පුළුවන්. සතිය කියන්නේ වර්තමානිය තුල සිහිය පිහිටුවා ගැනීම. අපේ කය ගැන, අපට ලැබෙන සැප දුක් වේදනා ගැන, අපේ සිත ගැන, අපේ සිතිවිලි ගැන වර්තමානය තුළ හිත පාත්වා ගැනීම. මේකට කියනවා සතිය කියලා. මේකට කියනවා ආයුමන ලක්ෂණ කියලා. අපේ විසිරලා තියෙන හිත එක අරමුණක වර්තමානය තුළ ගැනීමයි සතියෙන් කරන්නේ, නැත්නම් සතිපට්ඨානෙන් කරන්නේ. අන්නේ සතිපට්ඨානයට හිත ගත්තට පස්සේ සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ, නැත්නම් පඤ්ඤා භාවනාව කියලා කියන්නේ, විපස්සනා කියලා කියන්නේ. ඒක ඡේදන ලක්ෂණ. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් අර කය, වේදනා, සිත සහ සිතුවිලි ගැන නොනින් බැලීම. එහෙම බලනත් එක්කම එකතකින් බාහිර රූපයෙන් අපි නිදහස් වෙනවා. බාහිර රූපය මේ වෙලාවේ අපි අත්විඳින්නත් ඒ අත්විඳින්නේ මේට සල්ප මොහොතකට කලින් ඇති වෙලා නැති වෙලා ගිහිපු නිරුද්ධ වෙච්ච රූපය මම මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා දැකලා ඒකහතකින් රූපෙන් නිදහස් වෙනවා. ඒක කරන්නේ අපි විඥාණයට හිත තියලා. සමතේදී සතිපට්ඨානෙදි කරන්නේ හිත පැත්තට අවධානය යොමු කරලා බාහිර රූපයෙන් හිත නිදහස් කර ගැනීම. ඊළඟට විපස්සනාවෙන් කරන්නේ ප්‍රඥාවට හිත තියලා ඒ විඥාණයෙන් ඒ සිතිවිලි වලිනුත් අපේ හිත නිදහස් කර ගැනීම. යක්තනාමංච රූපංච අසේසං උපරොජ්ජති කියන්නේ මේකයි. නාම රූප දෙකේම හිත නිදහස් කර ගැනීම තමයි මේ ධර්මය තුලින් සිදු කරන්නේ. අනෙහිදී සීලය ප්‍රධානංගයක් බවට පත් වෙනවා. මේ සියලක්ම කරන්නේ සීලේ පදිත්තාය නරෝසපඤ්ඤෝ කියන කාරණේ. සීලේ පිළිතල අප මේ කාරණා තුන වඩන්නේ. All the Buddhist doctrines that the blessed one explained for our inner peace can be summarized into three. They are sila, samadhi and panya. We practice samatha or concentration meditation and insight meditation based on sila or virtue or discipline in our speech and behavior. These three things are highly appreciated in Buddhist teachings. When we practice these three things, we can gradually go forward on the path of liberation. We can cultivate our mind, and also we can purify our mind from negative thoughts, and also we can release our mind from the material world and internal world. This is the liberation that the Blessed One explained. පින්නතුනි මෙන්න මේ ගමන් මාර්ග තමයි සම්පූර්ණ බුදු දහම කියලා කියන්නේ. සීල, සමාධි, ප්‍රඥා. මෙන්න මේ තුන එක ලයින් එකකට යන අවස්ථාව තමයි අපි කියන්නේ ආරස්තංගික මාර්ගය කියලා. මේ සියලක්ම යන්නේ සම්මාදිට්ඨිය පෙරමුණේ තවාගෙන. සම්මාදිට්ඨි පුරේ යවන් කියන්නේ ඒක. මේ අහන මොහොත තුලක් වන්නේ සම්මාදිට්ඨිය දිනු කිරීම. ඒකට කියන්නේ සුතමේ ප්‍රඥා කියලා. ධර්ම ශ්‍රවණය කරනකොට සුතමේ ප්‍රඥාව දිනු වෙනවා. අපි සතර මහා ප්‍රඥාව දිනු කරලා නම් ඒ ධර්ම ශ්‍රවණයම සුතමේ ප්‍රඥාවම වේගෙන් දිනු වෙනවා චින්තාමේ ප්‍රඥාව බවට. ඒ විතරක් නෙවෙයි ඒකම භාවනාවේ ප්‍රඥාව බවට දිනු වෙනවා. එහෙම සතර ඉහළටම ප්‍රඥාව දිනු කරපු නැති කෙනෙක් නම් මේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී ප්‍රඥාව දිනු වෙනවා. ඒ ශ්‍රවණය කරපු ධර්මයේ නිතර නිතර අහනකොට ඒක චින්තාමය ප්‍රඥාව බවට පත් වෙන වෙලාවේදී ඒ ප්‍රඥාව දිනු කරගන්නවා. ඒ වගේම සමති දර්ශනා භාවනා වඩමිනුත් ඒක දිනු කරගන්නවා. කාලයක් ගත වෙනවා. මේ ආත්ම භාවය වසර ගණනක් ගත වෙන්නත් පුළුවන්. නැත්නම් සසත් තමාත්ම වගාන ගත වෙනුනත් පුළුවන්. නැත්නම් කල්ප ගණන් ගත වෙනුනත් පුළුවන්. නමුත් වෙන තුන ගැටලුවක් නෑ. අපි හැම මොහොතෙම දහම තුල නිවිමින් සැනසෙමින් තමයි මේ ගමන යන්නේ. කල් ගියා කියලා පරක් වුණා කියලා දුක් වෙන දෙයක් නෑ. අපි කල් යන තරමට ඇතැමිට සාර්ථකයි. ඇයි අපි මේ ගමන යන්නේ දුකෙන් නිදහස් වෙමින්? ඒ විතරක් නෙවෙයි අපේ හිතේ සතුට ප්‍රීතිය දිනු කරමින් යන්නේ. උපේක්ෂාව දිනු කරමින් යන්නේ. ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙකුට මේ දහම් මඟ කියා දෙමින් ඒ අතින් අල්ලගෙන මේ ගමන අපි බොහෝ දුරක් යනවා. අනේ නිසා මේ දහම කියන්නේ අපේ ජීවිතේට ලොකු රැකවරණයක් ආශිර්වාදයක්. ධර්මය අනුව ජීවත් වීම තමයි පේනතුනි ජීවිතයේ සතුටෙන්ම පහසුවෙන්ම ජීවත් වෙන තියෙන මාර්ගය. ඔබ බලන්න පංචශීලිය ආරක්ෂා කරනවා නම් අපිට කොච්චර නම් කරදර වලින් මිදෙන්න පුළුවන්ද කියලා. ප්‍රාණඝාතයෙන් වැළකෙනකොට, සොරකමෙන් වැළකෙනකොට, පෙරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනකොට, ඔබේ ගෙදර ඒ වගේ වැළකෙනකොට බලන්න කොච්චර සැනසීමක්ද කියලා. ඔබේ දරුවන් මේ කාරණා පහෙන් වැළකීලා පංචශීලිය ආරක්ෂා කරන දරුවෙක් නම් බලන්න ඔබට කොච්චර සැනසීමක්ද කියලා. ඔබේ ස්වාමි පුරුෂයා, ඔබේ භාර්යාව, ඔබේ සහෝදර සහෝදරයන්, ඔබේ අසල්වැසි ගෙදර අය මේ දහම් මගේ හැසිරෙන නම් කොච්චර සැනසීමක්ද කියලා බලන්න. ඒකට කියන්නේ අභය දානේ ලෝකෙට දීමක් කියලා. අභේදානීය දීමක් බය නැති බව ලෝකෙට ප්‍රදානය කිරීමක් කියලා. අන්න ඒ සීලෙම තාත් ඉදිරියට යනකොට බොරු කීමෙන් විතරක් නෙවෙයි අපි කේලම් කීමෙනුත් වළකිනවා. අපි හිස් වචන කීමෙනුත් වළකිනවා. අපි පරුස වචන කීමෙනුත් වළකිනවා. එතකොට තවත් ඔබට ඔබේ සමාජයේ ඉන්න අය ඔබේ වටා පිටා ඉන්න ඔබට ගරු කරනවා, ආදරය කරනවා. ඔබට ගරු කරන්නේ ඔබේ ළඟම ඉන්න අය ඔබ වචනය හසුරවන ආකාරයෙන්. එතෙන්දී ඔබ දක්ෂ නොවුනොතින් ඔබ කොච්චර දන් දෙන කෙනෙක් වුණත් ඔබ ඇතැම්ට කොච්චර මෛත්‍රිය වඩන කෙනෙක් වුණත් අභ්‍යන්තරයෙන් ඔබට අනිත් අය කැමති නොවන්න පුළුවන්. අනේ නිසා භාෂා භාවිතයේ පින්නතුනි නිරායාසයෙන්ම දිනු වෙනවා මේ ධර්මකට පැමිණීමත් එක්කම. ඒ වගේම අද ඔබ රැකපු ඔබ සමාදන් වෙච්ච අටංග සීලය. මේ අටංග සීලේ තව කාරණා කීපයක් එකතු වෙනවා. විකාල භෝජන ශික්ෂාපදය. ඒ වගේම නච්චගීත වාදිත වශයෙන් සදාංග ශික්ෂාපදය. උච්චාසයන මහාසයන වශයෙන් සලකන ශික්ෂාපදය. ඒ පින්නතුනි මේ සිල්පද එක තුනේ මේකට. ඔබ කරදරයටපත් කරන්නේද? ඔබ දුකටපත් කරන්නේද? ඔබට නීති දානද? නෑ පින්නතුනි මේක තමයි සමතයට තියෙන මේක තමයි සමත පූර්වංගම ඔය ලබන සීලය. මේක තමයි සමාධි සම්මාතනික සීලය කියන්නේ. අපි කැමති කැමති දේවල් කඩට දම දම පින්නතුනි සමාධිය වඩන්න බෑ. කඩ ටිකක් පරිස්සම් කරගන්න වෙනවා. කඩ පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කඩට දාන දේවල්, අනිත් එක කටින් පිට කරන දේවල්. මේක තමයි සීලේ ප්‍රධාන අංගයක් වෙන්නේ පින්වතුනි. මෙන්න මේ සීලපද අපි රකින්නේ අර සමාධියට උපකාරයක් වෙන්න. හිතේ සමාධිය දිනු වෙනකොට පින්වතුනි කොච්චර කෑම සුවඳ ආවත් කෑම ළඟට ගෙනත් දුන්නත් Tamante ඒකට එච්චර හිතයන්නේ නැහැ. ඊට වඩා සෝයා ඒ දිවට ආහාර නෙවෙයි දැන් Tamante ලැබෙන්නේ මනසට ආහාර ලැබෙමින් ඉන්නේ. ඒ තමයි සමාධිය දිනු වෙනකොට Tamante ඊට වඩා සෝයක් මනසට දැනෙනවා. අනේ සෝය ලැබෙනකොට නච්ච ගීත වාදිත කියන කාරණා කරන්න බෑ පින්නතුනි. සින්දුවක් අහලා නැටුමක් බලලා ඒ ලබන සතුටට වඩා සතුටක් ඇස් දෙක පියාගෙන හිත සමාධිමත් කරගෙන උඩ ලැබෙනවා තමන්ට. ඒ විතරක් නෙවෙයි මේ සීලේ සමාදන් වෙනකොට උස්සාසනවල ඉන්න බැරි වෙනවා පින්නතුනි. නිරෝගී කෙනෙක් නම් බිමටම බහිනවා. බිම තමයි හොඳම ආසනේ බවට පත් වෙන්නේ. පුටුවල ඉන්නකොට ටිකක් අමාරුයි පින්නතුනි ලෙඩම නිසා හිටියට. අපට ඉන්න ලේසිම පහසු මාසනේ තමයි බිම වාඩි වෙන එක පින්නතුනි. උඟ වේලාවක් වාඩි වෙලෙන්න පුළුවන් ආසනේ තමයි බිම ආසනේ. එහෙම උඟ පැලි ඉඳලා අමාරු නම් එහෙම නිදාගන්නත් පුළුවන් නේද? බය නැතුව වැටෙන්නේ නැහැ පුටුවේ. පුටුවේ ඉනකොට බය කොයි වෙලේ නින්ද ගියොත් වැටේද කියලා ඔළුව පාලියන්න කඩන් වැටේද කියලා. බිම හිටියොත් බයක් නැහැ. ඒ වගේමයි වැටෙන තැනකුත් නැහැ. පල්ලහන ස්ථානේ නින්නේ. එනේ සාපේනතින් බිම වාඩි වෙන එක හරිය පහසු ඉරියව්ව. ඔබ ලෙඩ දුක්කට පත්වෙච්ච කෙනෙක් නම් ඔබ විශේෂයෙන් උත්සාහ කරන ඕන බිම ඉරියව්ව සකස් කරගන්න පිනතුනි. සමහර අපි දැකලා තියෙන අවුරුදු 60ේදී අවුරුදු 65ේදී භාවනා කරන්න පුහුණු වෙච්ච අය ආරම්භ කරපු අය හොඳට ආසනය හදාගෙන පද්මාසනයෙන් පැය ගණන් ඉන්න මට්ටමට තමන්ගේ ආසනය සකස් කරගෙන තියෙනවා. මුලදී ටිකක් අමාරුයි. අමාරු නු ගමම පින්නතුනි ඉරව වෙනස් කරන්න එපා. අමාරු වෙල විනාඩියක් දෙකක් හරි තව ඉන්න බලන්න. ඒක ටික ටික වැඩි කරන්න. එතකොට ශරීරයකට හුරු වෙනවා. මෙන්න මේ විදිහට උච්චාසයන මහාසයනවලුත් වැළකෙනවා. ඇයි? එයාට දැන් සතුට තියෙන්නේ මේ සමාධිය ලබන එක. සීලක පිළිහිටලා සමාධිය වඩනවා කියන්නේ හරියට අපි ලස්සන මල් වත්තකට ආවා වගේ. එක බාහිර ඇසින් බලන මල් නාසයෙන් ගඳ සුවඳ විඳින මල් නෙවෙයි පින්නතුනි. ඒක තමන්ගේ මනසට කුසල අරමුණුත් එක්ක ලබන සතුටක් බවට පත් වෙනවා. ජීවිතය ඉතාම ලස්සන වෙනවා. අන්නේ ජීවිතයත් එක්ක අර සීලියත් අර්ථවත් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සියලටම සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මා දිට්ඨිය පෙරමුණ යන්නට ඕන. සම්මා දිට්ඨිය පිළිදලා සිල්වන්ත වෙනකොට සමාධිය වඩනකොට අනේ සමාධිමත් වෙච්ච සිතින් අප අර කලින් අසා දැනගෙන තිමිච්ච අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණ අපි මෙනෙහි කරනවා. මෙන්න මේක පිනොදින අපේ ජීවිතයේ ඉහළම සතුට බවට පත් වෙනවා. මේ සතුට අප ටිකෙන් ටික වැඩි කරගත්තොත් අපට බාහිර දේවලට වඩා මේ සතුට ඉහළ තැනකට යනවා. බාහිර ලෝකයේ කෙනකින් කොච්චර සැලකිලි ගෞරව සම්මාන ලැබුණත් ඊට වඩා තමන්ම මේ උපයාගෙන තියෙන සතුට තමන්ට ඉහළ සත්‍යයක් බවට පත් වෙනවා. යතර තමන්ගේ ශරීරයේ කොච්චර ලෙඩ දුක් තිබුණත් රෝගාබාධ තිබුණත් වේදනා තිබුණත් ඊට වඩා තමන්ගේ මේ ධර්ම පුහුණුවේ සතුට ඉහළට එනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයේ කොච්චර වයසට ගියත් ඒ වයස තමන්ට දැනෙන්නේ නැහැ. වයස ගැන හිත හිත ඉන්න පිනතුනේ මේ අරමුණ අපට නැතුණාට පස්සේ. ඊට පස්සේ අපේ ශරීරයට වෙන පොඩි දේත් අපට ලොකුවට හිතෙන ගන්නවා. ඊට පස්සේ අපි වැඩිපුරම හිතන්නේ අපේ ඔළුවේ කෙස් ගස් ගැනයි, හැම ගැනයි හිතන්නේ ඊට පස්සේ. ඇයි මේ සතුට ලබන්නේ මේම ක්‍රමයක් අපට නැහැ. දැන් ඒ නිසා අර පේන ඩිග ගැන බලවල ඉන්නවා. වයස ගැන හිත හිත ඉන්නවා. ලෙඩ දුක් ගැන හිත හිත ඉන්නවා. බෙහෙත් අට්ටරෝ ගැන හිත හිත ඉන්නවා. ඒ බෙහෙත් හැම දෙයක්ම පාවිච්චි කරන්න පිනතුනි. ශරීරයත් ලස්සන තියාගන්න. කොණ්ඩෙත් ලස්සන කරගන්න. නමුත් දේශයට වඩා අපි මේ ධර්මයෙන් කරන්නේ අපේ හිත ලස්සන කරගන්න එක. සමස්ත බුදුදහම කියන්නේ පිනතුනි මේ සීලය පිළිහෙලා සමාධි ප්‍රඥා දෙක වඩන අවස්ථාව. සමාධියෙන් කරන්නේ වර්තමානයේ තුල හිත තියලා කිසියම් කුසල අරමුණක දිගින් දිගටම හිත පාත්වා ගන්න එක. අන්නේම පාත්වා ගන්නකොට කෙනෙකුට සමතේ දිනු කරන්නත් පුළුවන් කැමතිනම්. සීලක පිළිතල කාලයක් සමාධිය වඩනකොට ඒ සමාධි අරමුණෙන්ම හිත බොහෝ වේලාවක් එක්කන් කරගෙන එකාතකින් උපචාර විදියට ධානය සමීපයට එන්න පුළුවන්. අනෙත් අතින් අර්පණා විදියට ප්‍රථම ධානය ආදී ධාන වලට පත් වෙන්න පුළුවන්. ඒකට කියනවා සමත පූර්වංගම කියලා. ඒ සමතේ දිනුවාට පස්සේ ඇස කන ආදී අභ්‍යන්තර ආයතන, රූප ශබ්ද ආදී බාහිර අරමුණු, ඊළඟට චක්කු විඥාන ආදී විඥාන, මෙන්න මේ දේවල් අපට අනිත්‍ය ආදී වශයෙන් බලන්න පුළුවන්. මේකට කියනවා සමත පූර්වංගම විදර්ශනා කියලා. ඒ වගේම තවත් කෙනෙක් සමත විපස්සනා යුගනද්ද වශයෙන් මේ දෙක කලින් කලට ටිකෙන් ටික කරන්නත් පුළුවන්. නැත්නම් දෙක මාරියම අරුඩ කරන්නත් පුළුවන්. ඒකට කියනවා සමත විපස්සනා යුගනද්ද කියලා. ඊළඟ ක්‍රමයක් තියෙනවා විපස්සනා පොබ්බංගම සමතේ කියලා. හිත සිහියේ පිහිටුවාගෙන සමාධියේ ගැඹුරට යන්නත් කලින් මොහු ෂණිකව විපස්සනා පැත්තෙන් හිත සමාධිමත් කරගන්න. සමහර ප්‍රඥාව සතරදී හුඟා දිනු කරපැත්තන් එන්නේ මේ මට්ටමට. ඒකට කියනවා විපස්සනා පුබ්බංගම සමතය කියලා. ඇතැම් විට හොඳට ධර්මඥානය තියෙන කෙනෙකුට සති නිමිත්තට හිත තියාගෙන භාවනාවට වාඩි වෙච්ච ගමන්ම නැත්තම් තමන් ඉන්න ඉරියව්ව පටන් ගත්ත ගමන්ම මුලින්ම සති නිමිත්තට එනවා. නාසික අග්ගියවා මුඛ නිමෙත්තේවා කියපු විදියට නාසය ආශ්‍රිතව හිත තියාගන්නවා. වර්තමානයේ හිත ගන්නවා. හිත ගත්ත ගමන් මෙයාට ඇස කන ආදී ආයතන, රූප ආදී අරමුණු, නැත්නම් රූප වේදනා ආදී ස්කන්ධ, නැත්නම් ඇස රූපේ චක්කු විඥාන ආදී ධාතු මෙවැනිම දෙයක් යට අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. අන්න ඒ විදර්ශනාව තුළින් මෙයා හිත සමාධිමත් කරගන්නවා. විපස්සනා මොහොත සමාධියක් බවට පත් වෙනවා. ඒකට කියනවා විපස්සනා පුබ්බංගම සමතේ කියලා. ඊළඟට කාරණයක් තියෙනවා උද්දච්ච විග්ගහිතං මනසං කියලා කාරණයක්. හිත එක එක අරමුණු වල දුවමින් තියෙන අවස්ථාවකදී ෂණිකව තමන් අර ආහු ධර්ම කාරණයකට හිත යොමු කරලා කෙනෙකුගේ මිදෙන අවස්ථාව ගැන සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට සමත කුබ්බංගම විපස්සනාව, විපස්සනා කුබ්බංගම සමතය, සමත විපස්සනා යුගනද්ද සහ උද්දච්ච විග්‍රහිත මානස කියන අවස්ථා හතරකින් ධර්ම අවබෝධයට පත් වෙන විමුක්තියට පත් වෙන අවස්ථා හතර ගැන සඳහන් වෙනවා. පෙනුතුනි මේ මොකක් කළත් අවසාන වශයෙන් සිදුවන්නේ අපේ හිත අවිද්‍යාවේ මුදවා ගැනීම. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? එකතකින් අප මේ වෙලාවේ බාහිර ලෝකයක් තමා අත්විඳමින් ඉන්නවා කියන නොදැනීම. අපිට නිතර මේ දෙන්නේ තමා මට ලෝකයක් තියේ කියලා. ඒ තියෙන ලෝකයේ මේ වෙලාවේ භෞතික ලෝකයේ ඒ තියෙන විදියට මේ මම මේ අත්විඳින්නේ කියලා අපි හිතන් ඉන්නේ. බාහිර ලෝකයක් නැහැ කියන්නේ අපි නෙවෙයි, භෞතික ලෝකයක් තියෙනවා. ඒ භෞතික ලෝකිය අපට ස්පර්ශ කරන්නත් පුළුවන් අපේ අස්කන්න ආසාදී ආයතනවලින්. හැබැයි ඒක නිතරම තේරුම් ගන්නේ ඒ ඇස රූපය චක්කු විඥානෙ නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානෙ තමයි මේ මුළු ලෝකයක් අපි තේරුම් ගන්නේ. ඒ නිසා ධර්මය පුහුණු කරනවා කියලා කියන්නේ අපේ හිත බාහිර රූපේ බැසගෙන තියෙන මේ නොදැනීම අවිද්‍යාව දුරු වෙන ආකාරයට ධර්මය මෙනෙහි කිරීම. මේ රූපයෙන් හිත මුදවා ගත්තොත් පිනතුනි අපට මහා දුක් සමුදායක නිදහස වෙන පුළුවන්. කිසියම් වෙලාවක අපි බාහිර රූපයක් ඇත කියලා ගත්තොත් ඒකට අපට ආස්වාදයක් ලැබෙන පුළුවන්. ආස්වාදයක් නැහැ කියන්නේ ඒකෙන් යම්කිසි විදිහක සතුටක් ඉඳෙන පුළුවන්. නමුත් ඒ සතුට ඊටාම ටික කාලයක් පිනතුනි ඊට වඩා මහත් වූ දුකකට අපට මුහුණ පාන සිදු වෙනවා. බහු ආදීනවයි. අල්ප ආස්වාද බහු ආදීනව කියලා කියනවා. අන්න එහෙනම් ඒක දැකපු කෙනා ඉක්මනින්ම නිස්සාරණයටපත් වෙනවා. මේක නිරුද්ධ වෙච්ච දෙයක් නේද කියලා දකිනකොටම ඒ රූපයට අයිති වෙච්ච ඒ රූපය ඇතයි කියලා ගත්තොතින් සිදුවන ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග මේ බොහෝ දුක් වලින් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රූපයේ අනිත්‍යතාවය දකින්වත් එක්කම යක්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගහදති කියපු විදියට මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වලින් අපේ හිත නිදහස් කරගන්න පුළුවන්. අන්නේ නිදහස් කර ගැනීමත් එක්කම ඊළඟට අපි ඒ නිදහස් කරගන්න සිතත් නිත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන සිතකුයි මේ පරිහරණය කරන්නේ කියන ඒ තැනම ඒ සිතේ සාචෛසික වරත් හෝ අනිත්‍යතාවය බලන. ඒකට කියනවා විපස්සනාව කියලා. ඒකෙන් තමන්ට මේ අභ්‍යන්තර චිත්තචෛසික වලට නිදහස් වෙන පුළුවන්කම දෙනවා. මෙන්න මේ මාර්ගයේ අර්ථවත් කරන ඉතාම ලස්සන පිවිතුරු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ඉඳගෙන යහපත් සංකල්පන ඇති කරගනිමින් වචනේ ඉතාම නිවැරදිව සිහියෙන් පවත්වා ගනිමින් යහපත් කර්මාන්ත තමන්ගේ කායික දේවල් නිවැරදි විදිහට සිදු කරමින් යහපත් දිවිපැවැත්මක් ඔස්සේ ඔහු යහපත් උත්සාහය ඇති කරගෙන සතිය සමාධිය දිනු කරනවා. මේක තමයි පේනතුනි සම්පූර්ණම දහමට අනුව ජීවත් වීම කියලා කියන්නේ. මෙන්න මේ දහම් වපසහරිය තුළ වාසය කරමින් තමයි අපි අපේ ජීවිතේ හැමදේම සැලසුම් කරන්නේ. මේක තමයි අපේ ස්පිරිචුවල් මැප් එක. අපි ඇවිදින්න දාගෙන තියෙන නෙවිගේටරේ තමයි මේක. මේ GPS එක දාගෙන තමයි අපි කොහෙ ගියත් යන්නේ. ඒක දාගෙන කඩේට ගියත් එකයි, ක්‍රීඩා පිටණියකට ගියත් එකයි, මගුල් ගෙදරකට ගියත් එකයි, දානි ගෙදරකට ගියත් එකයි, උපන්දින සාදයකට ගියත් එකයි, කොහෙ ගියත් තමයි ගැටලුවන්නේ. තමන්ට දවසට කොච්චර කාලයක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු මතක් වෙනවද? අන්න ඒ අංග තුල තමා පිහිටලා ඉන්නවාද කියලා නැවත නැවතත් බලන්න පිනතුන. මෙන්න මෙතෙන්ට අවශ්‍ය කරන ශක්තිය, මේට අවශ්‍ය කරන කායික මානසික නිදහස, විවේකය, නිරෝගී භාවය, ආශිර්වාදය මේ ටික ලබා ගන්න තමයි පිනතුනි අපි දන් දෙන්නේ. අපි අපේ තාත්තට සලකන්නේ, දූ දරුවන් පෝෂණය කරන්නේ විතරක් නෙවෙයි, ඔබ ගෙදර ඩස්ට්බින් එක අයින් කරනවා නම් ඒක කරන්නේත් මෙන්න මෙතෙන්ට පහසු කණ්ඩික සලසා ගන්න. විශේෂයෙන් ඔබ මේ රටේ වාසය කරන කෙනෙක් විදියට ඔබේ විශේෂ ස්කිල්ස් ටිකක් තියෙනට ඕන, කුසලතා ටිකක්. ඔබ කිසියම් ගෙදරක පදිංචියකට ගියා නම් ඔබ වෙනත් කෙනෙක්ගේ ගෙදරට වෙන්න පුළුවන්, රෙන්ට් එකට අරන් වෙන්න පුළුවන්, ඔබටම කියලා ගියා කරගත්ත වෙන්න පුළුවන්. ඔබේ තැන්ඩ ගිහිපු ගමම්ම බලන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මොනවද ඒ? පරිසරය මොනවද ඉස්සෙල්ලාම බලන්න ඕන? ඉස්සෙල්ලාම බලන්න ඕන එතන තියෙන පාර ස්ට්‍රීට් එකේ අර පාර සුද්ධ කරන දවස බලන්න ඉස්සෙල්ලාම. ඇයි ඒ පාරේ වාහනේ නවතලා තියුණොත් ඒ දවස දන්නේ නැත්නම් ටිකට් එකක් දීලා ගිහින්. ඔබ තැනකට යනවා නම් වාහනේ නවත්තනකොටම බලන්න බෝඩ් එක කවද්ද මේ පාර සුද්ධ කරන දවස කියලා. නැත්නම් ඔබ ඇතුළට ඇවිල්ලා වැරදි කරන් යනකොට ටිකට් එක වාහනේ තියලා. මේක තමයි පළවෙනි ස්කේල් එක පින්නතුනි. දෙවෙනි ස්කේල් එක ඩස්ට්බින් එක අයින් කරන දවස. කවද්ද ඩස්ට්බින් එක එළියෙන් තියන්න ඕන? ඒ පාට වලට මොන පාටද ඒ ප්‍රදේශයේ ඩස්ට්බින් වල තියෙන්නේ? රිසයිකල් වලට මොනවද? යාඩ් වාස්ට් වලට මොනවද? අනිත් කුණු වලට මොනවද කියලා ඒ වෙන් කළ තියෙන පාට සහ ඒ ක්‍රමය ඉගෙන ගන්න හැකියිම. ඇයි පින්නතුනි මේ දේවල් කරන්නේ අපි? මේ දේවල් නොකරොත් අපිට වෙන අපහසුව නිසා මේ ධර්ම අපි කොච්චර දැනගත්තත් අපට මේක පුරුදු කරන අපහසුවක් වෙනවා පින්නතුනි. මේ ධර්මගේ පහසුවෙන් යන්න නම් අපි මේ කාරණා ටික දැනගන්නට ඕන. අපි මේ කාරණා දැන නොගෙන අපි gedare හිටියත් ඇතැම් විට අපිත් එක්ක අනිත් ඉන්න අයට අපහසුවක් මේක. අපි හරියට නිසි විදියට මේ ට්‍රෑෂ් ටික අයින් කරන්නේ නැත්නම් එතන තමයි පිරිසක් එක නැන් ඉන්නේ. ඊට ඒක ලොකු අපහසුවක්. ඊට කරදරයක්. ඒ අප ගැන අප්‍රසාදයක් ඇති වෙනවා. මෙච්චර කරන කෙනා මේ ඩස්ට්බින් එකවත් අයින් කරන්නේ නැහැ නේද කියලා. ඊයන් අප ගැන මේ හිතන සිතුවිල්ල අපට මේ ආධ්‍යාත්මික ගමනට පිනොත්නේ ලොකු බාධාවක්. එහෙම බාධා කරගන්න එපා. අපි බොහෝ වෙලෙ ලොකු ධර්ම කාරණා විස්තර කරනවා. පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකයේ සමුදය වේ, මේ ලොකු දේවල් අපි සාකච්ඡා කරලා හා හොඳ බණක් කියලා බැහැල යනවා. නමුත් පිනොත්නේ මේ මූලික දේවල් අපේ ජීවිත තුල සිද්ධ වෙලා නැහැ. එහෙම වෙලා නැත්නම් අපේ දැනුම හුදෙක් දැනුමක් විතරයි. ඒ දැනුම ශ්‍රද්ධාව සමග මුසු වෙච්ච එක සුතමේ පඤ්ඤාව බවට පත් වෙන්නේ නැහැ පිනතුනි. අපේ යන්නේ දැනුමේ කිසිම අඩුවක් නැහැ. අපි දන්න ටික හොඳටම ඇති. අපි අහපු ටික හොඳටම ඇති. අපේ අඩුව මොකද්ද? අපේ අඩුව තමයි මේ දැනුම ශ්‍රද්ධාව සමග මුසු වෙලා එක සුතමේ පඤ්ඤාව බවට අපේ ජීවිතවල පත් වෙලා නැහැ. ඒ නිසා තමයි අපිට මේක ජීවිතයට අවශෝෂණය වීම, ඇබ්සෝබ් වීම මේ අඩු වෙලා තියෙන්නේ. මේක හරියට ජීවිතයට කිඳා බැස ගන්න නම් පින්නතුනි, අපි වත්ත පිටේ වැඩ කරගෙන හිටියත්, අපි එළිය ඇවිදින්මින් හිටියත්, අපි රැකියාවට යමින් හිටියත්, අපි අපේ දරුවන්ට අමර තාත්තල උපස්ථාන කරමින් හිටියත්, අපි හැම තැනදීම කරන්නේ මේ දන්න ධර්ම කාරණා ඒ කොචින්තාමේ බවට පරිවර්තනය කරගනිමින්, නැත්තම් භාවනාවේ පඤ්ඤාවට පත් කරගනිමින් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ගමන් මගේ අප ඉදිරියේ කරා පියවර නගනවා. සීලය පිහිටලා සමාධි ප්‍රඥා වඩන මේ ආධ්‍යාත්මික ගමන ටිකෙන් ටික අපි ක්‍රමයෙන් ඉදිරියට යනවා. මේ සඳහන් කළේ පින්නතුණු බුදුදහමේ මූලික හරපද්ධතිය. මෙන්න මේක අප දිනු කරගන්න ගමන් සම්මාදිට්ඨිය දිනු වෙන විදියට අපේ කටයුතු ටික හැකිතා කරන්න ඕන. අනුග්‍රහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අනුග්‍රහිත සූත්‍රය දැක්වෙනවා අපේ මේ නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය අපේ දර්ශනය වැඩි කරගන්න අප මොනවද අනුග්‍රහ වශයෙන් ලබන්න ඕන කියලා. ඒ තමයි සුතානුග්‍රහිතාජ හෝති, සීලානුග්‍රහිතාජ හෝති, සාකච්ඡානුග්‍රහිතාජ හෝති, සමථානුග්‍රහිතාජ හෝති, විපස්සනානුග්‍රහිතාජ හෝති කියලා සඳහන් කළා. මේකට සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. මේ දන්න ධර්මඥානයේ ජීවිතයට ඇතුළු වෙන නම් හැකිතාක් දුරට තමන්ගේ කායික වාචික සංවරය පවත්වා ගන්නට ඕන. මේක කිනුතුනේ පන්සලට ඇවිල්ලා බණහන වෙලාවේ විතරක් කරන දෙයක් නෙවෙයි. අපේ පින්නතුන් බණහන වෙලේ හරි හොඳයි. හොඳට ඉන්නවා. හැබැයි තින්නික් මෙච්ච ගමම්ම සාමාන්‍ය ජීවිතය තමයි. කිසි වෙනසක් නැහැ. අර එළියෙන් ඉඳන් කෙනෙකුට බලාගෙන හිටියොත් සාමාන්‍ය පාර යන කෙනෙකුගේ අපේ අතර කිසි වෙනසක් නැහැ. වෙනසකට දෙන සුදු වැදුමක් නැඳන් ඉන්නේ එකයි තියෙන්නේ. වෙනත් දෙයක් නැහැ. එහෙම වෙන්න බෑ පින්නතුනි. අපේ ජීවිතයේ මේ පරිවර්තනයේ ආධ්‍යාත්මික වෙනස දකින්න නම් අප ගැනම නිතරම මේ දහම් කැඩපත දාලා බලන්නට ඕන. අපේ ජීවිතවල ඇත්තටම වෙනසක් වෙනවද කියලා. සුතානුග්‍රහිතාජ හෝති නැවත නැවතත් මීට අදාළ ධර්ම කාරණා අහන්නට ඕන. ඒ අහන මොහොතම අපි ඒ විමුක්තායතනය බවට පත් කරගන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාජ හෝති මේ දන්න ධර්ම කාරණා මෙතන හකුටික එළියට ගිහිල්ලා කතා කරනවා නම් විශේෂයෙන් අද දවසේ මේ ධහමට අදාළ දෙයක්ම කතා කරන්නට ඕන. ධම්මේවා කතා අරියෝවා තුන්හි බහෝ කියන එක. ඊළඟට සමථානුග්‍රහිතාජ හෝති නිතර නිතරම සමත භාවනා පඩන්න ඕන පින්නතුනි. මේක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. හිත එක්තැන් කරන භාවනාවක් නිතර හුරු කරන්න ඕන. ආමාශයෙන් දවස විනාඩි දෙකකින්වත් පටන් ගන්න ඕන අපි මේක. ඒක පොඩි පොඩි වැඩි කර ගන්නට ඕන. විනාඩි 2, විනාඩි 5, විනාඩි 7, විනාඩි 10. ඔහොම ඔහොම කොලේක ලියලා hali පින්නතුනේ මේ කාලේ වැඩි කර ගන්න Taman දක්ෂ වෙන්නට ඕන. ආධ්‍යාත්මික දක්ෂතාවය කියන්නේ එකහතකින් අපේ ඉරියව්ව කිසියම් නිශ්චිත මට්ටමක තියාගන්න එක. ඒ විතරක් නෙවෙයි අනිත් අතින් අපේ හිතේ කාමරමක බොහෝ වෙලාවක් පාදා ගන්න එක. ඒ හිත කිසියම් අරමුණක සතිමත්ව පවත්වා ගැනීමේ පළවෙනි පියවර තමයි අපි බලන්න ඕන තමන්ට තමන්ගේ කය කොයිතරම් කාලයක් එක දිගට එක ඉරියව්වක වරහන් වල අවදියේ පිටින් පැකට අවදියේ තියාගන්න පුළුවන් දෙකින කාරණා. එක ඉරියව්වක නිදියගෙන හිටියට නම් වැඩක් නැහැ වෙනද. එක ඉරියව්වක අවදියෙන් ඉන්නවා. මේක කොච්චර දින වෙනවද පින්නතුනේ. ඔබේ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට ලබා දෙන ප්‍රධානතම පුහුණුව තමයි එක ඉරියව්වක වැඩි වෙනවා කියන හුරු කරගන්න. පුළුවන් නම් තෑග්ගක් දීලා හරි කමන්නේ. යාගේ කැටයට සල්ලි කියක් හරි දානවා කියලා හරි කමන්නේ. විනාඩි 5ක ඉරියව්වක ඉන්න බලන්න. අඩු ගානේ මියුසික් එකක් දාලා හරි කමන්නේ. පස්සේ පුළුවන් ඊට පස්සේ හිතේ කර්මණකට ගන්න. ආධ්‍යාත්මික වෙහෙලට දිනු වෙච්ච උතුමෙක්ගේ මේ ස්කිල් එක මේ කුසලතාවය කොච්චර දිනු වෙනවද? සතියක් එක දිගට එක ඉරියව්වක ඉඳීම දක්වා මේක දිනු වෙනවා. නිරෝධ සමාපත්තිය කියන අවස්ථාව. අපට මේ මට්ටමටම බැරි වුණත් අනු වශයෙන් විනාඩි 20ක් පැය භාගයක් පැයක් එක ඉරියව්වක ඉන්න අපි හුරු කරගන්නට ඕන. මේක පිනොතනේ ලේසි නෑ මේක. මේක හිතන්න එපා ග්‍රැජුවේට් වෙනවා වගේ ලේසිය කියලා. මාස්ටර් ඩිග්‍රියක් ලබන එක ડોක්ටරේට් එකක් ලබනවා වගේ ලේසිය කියලා හිතන්න එපා. ડોක්ටරේට් එකක් ගන්න පෙච්චරම අමාරුනේ. ඒ ડોක්ටරේට් එකක් ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න එක ඉරියව්වක විනාඩි 10ක් ඉන්න පුළුවන්ද කියලා. එක දවසට දවසට පැය 20ක් වෙනම ඩාන්ස් කරන කෙනෙකුගෙන් අහන්න එක ඉරියව්වක විනාඩි 5ක් ඉන්න පුළුවන්ද කියලා. පැය 24ක් එක දිගට නොනිදා ඩාන්ස් කරන්න පුළුවන් කෙනෙක් වුණොන. හැබැයි වෙනතන ඊටත් වඩා අමාරුයි. විනාඩි 10ක් ඒ කර්මම් වෙන එක. ඔබට ඉන්න පුළුවන් නම් ඔබ හුඟක් සතුට වෙන, ඔබ හුඟක් දැස්සයි කියලා. ඒ කායික කර්මණ ගැන විතරක් නෙවෙයි. ඒකම තමයි අප මනසේ කර්මෝට ගන්න දරණ උසාහයේ මූලික පදනම. මේක තමයි ඉවසීම දිනු කිරීම. මේක තමයි සතිය සමාධියෝසේ ප්‍රඥාව කරා යන ගමන නේද. හැබැයි මෙහෙම නැතුව වුණත් කෙනෙකුට සතර ප්‍රඥාව දිනු කෙනෙකුට ශනිකව නම් තමන් හිත ප්‍රඥාව තුල විකසිත කරගන්න පුළුවන්. එහෙම ප්‍රඥාව දිනු කරගත්තු කෙනා මොන ඉරියව්ව හිටියත් සමඩ කායිකව වෙනස් අරමුණේ හිටියත් මනස සම්පූර්ණයෙන්ම මේ රූපාදිස්කන්ධ පංචකයෙහි සමුදේය සාක්ෂාත් කරමින් ඔබ විපස්සනා පූර්වංගම ඉන්න පුළුවන්. ඔබට ඒකෙන් දුක නිදහස් වෙන පුළුවන්. නමුත් බුදුහාඳුරන් නිතර අපට දේශනා කළේ අනුපූර ප්‍රතිපදාවක්. සීලේ පිහිටලා සමාධිය දිනු කළා ප්‍රඥාව ලබන මාර්ගය තමයි වැඩි අවස්ථාවක වැඩි පිරිසකට අනුපූර ප්‍රතිපදා විදියට භාගතුන් වහන්සේ දේශනා කළේ. මේ ගමන් මාගේ යනකොට පින්නතනි ධර්මය කියලා කියන්නේ සම්දිත්තික අකාලික කියන ගුණවලින් යුක්ත එකක්. මේ ජීවිත කාලයේදී මෙහි ආනිසංස දකින්න පුළුවන්. අකාලික ඊටාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. මේ ලෝකයේ කිසියම් දෙයක් සිදු කරලා ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක් තියනවා නම් අන්නේ තමයි ධර්මය හැසිරීම කියලා කියන්නේ. වෙන කිසිම දෙයකින් පිනුතුන් මෙච්චරක් මට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අනේ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ මණ්ඩපයේ මේ දම්බික්කේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ බමසර හරියට මිහිරි පානයක් මේ වදයක් අනුභව කිරීමක් වගේ කියලා. මේ පැණි බොන වගේ කියලා. හිත සමාධිමත් කරමින් මේ ආරස්නිකක මාර්ගය අංග ටික සමාධියෙන් පුහුණු කරන ආකාරය හොඳට මෙනෙහි කරමින් වාසය කරන්න. අන්නේ අංගත් එක්ක ඉන්නකොට අපිට බලන්න තියෙන්නේ අපේ ජීවිතය අතාරදේ. හිත සමාධිමත් වෙන්න වෙන්න එක්ක ඇස ඒ වගේම කන ආදී මේ ආයතනවල අනිත්‍යතාවය බලනවා. මේවා අහුත්වා සම්බුතං හුත්වාන භවිසති. මේ හැම දෙයක්ම පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බලන එක. ඊළඟට රූප ශබ්ද ගන්ධ ආදී බාහිර අරමුණු සියල්ලක්මත් ආධ්‍යාත්මික ලෝකයට එනකොට ඒව මේ මොහොතේ අපේ ආයතන වලට සාපේක්ෂව හටගෙන එතරම් නිරෝධයටපත් වෙනවා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ මේ රූපය කලින් මෙතන තිබ්බ කියලා. ඒක තමයි සමුදි සත්‍යය. නමුත් පරමාර්ථ සත්‍යයට එනකොට කොහොමද මේ ලෝකේ අපි මේ මොහොතේ තමයි රෙඩිමේඩ් කරගන්නේ. මේ මොහොතේ බලනකොට මේ කලුතෙන් අපේ වර්ණ රූපය ඇහැට පතිතුණා. ඊළඟ මොහොතේ ආය අලුතින් පතිත වෙනවා. ඕනෑම මොහොතක මේ බාහිර ලෝකේ වෙනස් වෙන්න පුළුවන්. අපේ මනස වෙනස් වෙච්ච ගමන් අපේ ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙච්ච ගමන් මේ බාහිර ලෝකෙම වෙනස් වෙනවා. මෙන්න මේ අනිත්‍යතාවයේ බැලීම එකකින් අපිට කරන්න පුළුවන්. ඊළඟට අපට අප ලැබෙන ඕනම අත්දැකීමක්. ඒ අත්දැකීම පිටුපස්සේ යටින් දිවෙන කාරණය තමයි ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය. අපි ඕනෑම දෙයක් දැක්කා කියලා කියන්නේ, ඕනෑම දෙයක් ඇසුවා කියන්නේ, ගඳ සුවඳ දැක්කා කියන්නේ, රසයක් විඳ කියලා කියන්නේ, කයට පහසක් ලැබුවා කියලා කියන්නේ, සිතට අරමුණක් ආවා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයක් හටගත්තා. අයිස්බර්ග් එකක් ගන්නකොට ඒ අයිස්බර්ග් එකේ ඉහළට අපිට කොටසක් පේනවා. හැබැයි යට තව ලොකු කොටසක් තියෙනවා. අයිස්බර්ග් එකේ අර වතුරෙන් ඉහළින් පේන කොටස වගේ තමයි මේ ඉස්සරහා පේන රූප, ශබ්ද, ගන්ධ ආදී මේ අරමුණු. අයිස්බර්ග් එක යට කියන්නේ මොකද්ද? යට කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. අන්නේ දේ හැම වෙලාවෙම හට ගැනීම නිරුද්ධ වෙමින් තියෙන්නේ හිත අනුව අර ඉහළ කොටස තීරණය වෙනවා. පින්නතුනි මෙන්න මේ යථාර්ථය මෙනෙහි කිරීම තමයි සම්පූර්ණ ධම්මග කියලා කියන්නේ. මෙන්න මෙවැනි ජීවිතයක් තමයි එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගත කරන අවුරුදු 100කට වඩා මේ යථාර්ථයේ දකිමේ වාසය කරන එක දවස උතුම් කියන්නේ මේකයි. ඒ විතරක් නෙවෙයි, මේ ගමන් මගේ ඉන්න කෙනා හැම මොහොතකම කෙමෙන් තමන්ගේ ආධ්‍යාත්මික සතුට දිනු කරගනිමින් ඉන්නේ. ඔහු ආධ්‍යාත්මික ගමන ඉදිරි බලා ගමන් කරමින් ඉන්නේ. ඔහු නිදියගෙන හිටියත් ඒක කරන්නේ. ඔහු හැම වෙලාවෙම මේ ධර්ම ගයන. ඔහු ජීවිතයේ කොතනක හෝ තැනකදී ජීවිතය අහිමි වුණත් ඒ අහිමි වෙන මොහොතේදී ඔහුට පොඩ්ඩක් දුකක් නැහැ. ඔහු මේක කලින්ම පුහුණු කරලා තියෙන මේ අත්හැරීම කලින්ම තේරුම් ගන්න තියෙන විතරක් නෙවෙයි. ඔහු මෙතනින් අවසන් වතාවට නෙද්දක පියනවත් එක්කම ඊළඟට ඔහු නැවත ඉපදෙනවා නම් ඉපදෙන්නේ මීට වඩා ඉහළ මට්ටමෙන් තමන්ට දහම පුහුණු කරන්න පුළුවන් වටා පිටාවක්, පරිසරයක්, කල්යාණ මිත්‍රයන් මේ සියලක්ම ලබාගෙන තමයි ඔහු ඊළඟ තැනස් දෙක හරින්නේ. ඔහුට ජීවිතයේ මොන අවස්ථාවක, මොන ආකාරයෙන්, මොන ස්ථානයකදී ජීවිතය නිමාට පත් වුණත් ඔහුට කිසිම දුකක් අනගාටුවක් නැහැ. ඔහුට සංවේගයක් කියනවා නම් එකම සංවේගය ඇති වෙන්නේ ඒ මොකද්ද? ඒ ඔහු ළඟින් මැසුරු කරන අයට තමන් නිසා දුකක් ඇති වෙනවා නම් අන්න ඒ ගැන විතර ඔහුට සංවේගයක් ඇති. ඔහුට තමාගේ ජීවිතය ගැන දුකක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි අන්නේ සංවේගයේ දුරු කරලා තමයි අප දහම් මගේ යනවත් එක්කම අප ළඟම ඉන්න අයටත් මේ දහම දෙන්න කියලා දේශනා කරේ එකයි. හැබැයි ඒ අය අප කියන දේ අහන්න සූදානම් වෙන්නට ඕන. නැත්නම් ඒක කරන්න බෑ. දහම දෙන එක හරියට කවුන්සලින් වගේ දෙයක් වෙනතුනි. අපට කායික ලෙඩකට නම් ලෙඩා නිර්වින්දනය කළා හරි බෙහෙත් දෙන්න පුළුවන්, සර්ජරි කරන්න පුළුවන්. නමුත් වෙනතුනි මේක එහෙම එකක් නෙමෙයි, මේක කවුන්සලින් වගේ. කවුන්සලින් දෙන්න පුළුවන් ගම තියෙන ක්ලයන්ට් කැමති නම් විතරයි. නැත්නම් කරන්න බෑ. ඒ නිසා අප ළඟ ඉන්න අය මේ දහම අහන්න කැමති නම් අපට යාට උපරිම උදව් කරන්න පුළුවන්. අන්නේ කැමැත්ත ඇති කරලන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එකක් එයාගේ පින තියෙන්නටත් ඕන. අනිත් අතින් අපිත් උපරිම ලෙස ආදර්ශයෙන්ම මේක එයාට දෙන්නට අපි උත්සාහ ගන්නට ඕන. අන්නේ දහම යනට අප අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, පින්වතුනි අප මේ දහම් වැඩසටහනේ ඊළඟ පියවරෙන් අප දහම් කරුණු කිහිපයක් භාවනා කමඨාන කිහිපයක් වුණු කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතයට ඉහළින්ම පින වැඩෙන පුණ්‍ය ගංගා අටක් පිළිබඳව. මහා පින් උල්පත් අටක් ගැන දේශනා කළා. ඒ තමයි බුද්ධ රත්නය සරණ යාම. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ තමන් සරණ ගිහිලා ඉන්නවා කියන හැඟීම. සරණ ගිහිලා ඉන්නවා කියන්නේ බුදුහාඳුරන්ගෙන් භෞතික දෙයක් බලාපොරොත්තු වීමක් නෙවෙයි. වැඩි දෙයක් තමයි උන්වහන්සේට මල් පහන් පූජා කළ නිරෝගී භාවයත් බලාපොරොත්තු වීමක් නෙවෙයි පින්තුමේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේම උන්වහන්සේගේ සම්බුද්ධත්වය අපි විශ්වාස කිරීම අන්‍ය සම්බුද්ධත්වය මගේ ජීවිතයට උපකාර කරගන්නවා කියන විශ්වාසණියක්ද. බුද්ධං සරණං ගතෝ කියන්නේ ඒක. ධම්මං සරණං ගතෝ කියන්නේ ඒ බුදුහාඳුරෝ සාක්ෂාත් කරපු ධර්මය තමගේ ජීවිතයේ ඉහළම තැනින් තියාගන්න එක. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඒ දහම් මගේ ගමන් කරපු ආරේ උතුමන්ගේ දිවි මග මගේ ජීවිතයේත්මව මං ආලෝකවත් කිරීමට අනුගමනය කරනවා කියන කාරණය. මෙන්න මේ තුන අපේ ජීවිතයේ හැම මොහොතකම දිවාරය දෙකේ අඛණ්ඩව පාපා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් හරි අප නිතර සිහි කරන්න ඕන. ධර්ම රත්නයේ එක ගුණයක් හරි ස්වාක්ඛාත ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිවසන කල්යාණ කියන මෙන්න මේ කාරණා සිහි කරන්න ඕන. ඒ වගේම ආර්ය උතුමන්ගේ ගුණය සිහි කරන්න ඕන. ස්වාමීන් වහන්සේලාගේ ගුණ, මාර්ගඵලලාභී උතුමන්ගේ තිමිච්ච ගුණ, උන්වහන්සේලා ගිහිගේ තිමිච්ච සීලම සම්පත් අත්හැරලා සිය ජීවිතයේම මේ ආරස්මික මාර්ගයට කැප කරපු උතුමන් නේද? උන්වහන්සේලාත් මේ ගමන යන ගමන් ධර්මය ආරක්ෂා කරමින් ධර්මයේ ලෝකයට බෙදා ගනිමින් ධර්මයේ අනාගත පරපුරට උරුම කරලන්නට ක්‍රියා කරන පිරිසක් නේද කියන එක හැම මොහොතෙම තමන්ගේ හිතේ තියෙනට ඕන. ස්වාමීන් වහන්සේලා ගැන ප්‍රසාදයක් තමන්ගේ හිතේ තියෙනට ඕන. ඔබ අද දකින ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩුවක් තියෙන පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි මේ පැහැදෙන්නේ මාර්ගඵලලාභී උතුමන් ගැන. උන්වහන්සේලා පිරිහෙන අය නෙවෙයි, තව තවත් දියුණු වෙන අය. සරුවත් මුගලන් මහ කාශ්‍යප ආදී උතුම් රහතන් වහන්සේලා ගැන අපේ හිතේ සිටිවිලක් තියෙනට ඕන. අසූ මහ ශ්‍රාවකයන්ගේ චරිත පුළුවන් තරම් කියවන්න පේනදනි. ඒ කියවල ඔබ වඩා කැමති චරිතයක් එක නිතරම ඔබ ජීවත් වෙන. ඔබ වැඩිපුරම කැමති විසාකාවට නම් ඇගේ තිමිච්ච ගතිගුණ අනුව ජීවිතේ සංසාර ගන්න උත්සාහ කරන්න. ඔබ වැඩිපුරම කැමති හත්තාලවකට නම් හත්තාල ප්‍රමාණන්ගේ ගැන ඔබ වැඩිපුර සිටිවිල තියාගන්න. ඔබ වැඩිපුරම කැමති සරුවත් මාහිමියන් වහන්සේ ගැන නම් උන්වහන්සේගේ ගුණයන් සමග එකට ජීවත් වෙන්න. ඔබ වැඩිපුරම කැමති කේමා උත්පලවන්නා වැනි අග්‍ර ශ්‍රාවිකවන් ගැන නම් අන්නේ සිතුවිල්ල ඔබේ හිතේ නිතර තියෙනට ඕන. හැම දිනාටම එක වගේ වෙන්න බෑ පිනොත්. එක එක චරිත වෙනස්. මාර්ගඵලලාභී උතුමනුත් වෙනස්. සමහර ස්වාමීන් වහන්සේලා හුඟක් බණ කියන ලස්සනට. සමහර ස්වාමීන් වහන්සේලා මුකුත් බණ කියන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා මිනිසුත් එක්ක එකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එතෙම අහිම කටයුතු කරන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා ග්‍රාමවාසී වාසය කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා ජීවිතාන්තයේ ධම්මව වනගතව දුතන දරිය වාසය කරනවා. නමුත් උන්වහන්සේලා බොහෝ දෙනෙක් රහතන් වහන්සේලා. එතෙමනේ මාර්ගඵල ලැබු උත්තමයන්. හැම දිනම එක වගේ ඉන්න ඕන කියලා කතාවක් නැහැ. ඒක නෙවෙයි, එක එකයි එක එකයිට තමයි කැමති. සමහර අය පන්සලට එනවා මුගලන් හාමුදුරුවෝ හම්බෙලා යන්නේ. බුදුහාඳුර හම්බෙන්නේ නැහැ. ඇවිල්ලා මොගලන් හාඳුර හම්බෙලා කතා කළා. සමහරේ සරුව හාඳුර හම්බෙලා කතා කළා. බුදුරජාණන් ශාම වෙනවත් යන්නේ නැහැ. එහෙම වෙච්ච වෙලාවක් තියෙනවා. සමහරේ මහාකාශ්‍ය මහඳුරන තමයි පින්ඩ පාතේ බෙදන්නේ. බැරි වෙලාවත් බුදුහාඳුරන පින්ඩ පාතේ බෙදුවොත් ඒ ටික අරගෙන ආයි ආයි මහාකාශ්‍ය මහඳුරන බෙදෙනවා. එහෙම වෙච්ච වෙලාවක් තියෙනවා. බුදුහාඳුර කාදාතේ වලක් කළේ නැහැ. ඒක වරදක් නෙමෙයි වෙනතුනි. ඒ පුද්ගලයන් තමන් කැමති චරිත ලක්ෂණ අනුව එහෙම පුද්ගලයන් තෝරගන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න. මේ කොමන වෙනස්කම් තිබුණත් ඒ හැම කෙනෙක්ම සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන ආරියසංගික මාර්ගයේ ගමන් කරණය වෙන්නට ඕන. ඒ හැම දෙනෙක්ම සතරගතියෙන් මිදිච්චය වෙන්නට ඕන. ඒ හැම කෙනෙක්ම සීල සමාධි ප්‍රඥා වඩණය වෙන්නට ඕන. ඒ හැම කෙනෙක්ම මේ ස්කන්ධ පංචකයේ ස්වභාවයේ ඒ සමුදය ඒ වය ඒ නිරෝධ කරන මාර්ගය දැනගන්න කෙනෙක් වෙන්නට ඕන. අන්න එහෙමනම් ඔහු කාට කැමතුණත් එකයි. මෙන්න මෙවැනි අය තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන කාටද දෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යත්ත පසීදති යම් කෙනෙකුට පැහැදිලි වෙනවා නම් අන්න ඒ කෙනාට දෙන්න කියලා දේශනා කළා. දැන් මේ පාඩිය සමහරව පාවිච්චි කරනවා බුදුහාමර දේශනා කළ තියෙන ඕනම පැහැදිලිද කෙනෙකුට දෙන්න කියලා එනිසා අපට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් කියලා. එහෙම කන්නේ මේ කියන්නේ පිනොතුනි මෙන්න මේ ආර්ය මාර්ගය තුල ඉන්න ආරස්නික මාර්ගයේ ගමන් කරන අතුරින් Taman කැමති කෙනෙකුට දන් දෙන්න. එහෙම නැතුව එින් බැහැර කෙනෙකුට මිත්‍යා දෘෂ්ටි කෙනෙකුට දෙන්න කියලා එහෙම නැහැ. හැබැයි ඔබ කලින් කෙනෙකුට පුද පූජා පැවැත්වුවා නම් වෙනත් ආගමක කෙනෙකුට ඒව දිගටම කරගෙනයි කියලා කියලා තියෙනවා. ඒවලක්ල නැහැ බුදුරජාණන් වහන්සේ. ඇයි කලිනුත් සලකපු නිසා ඒ කට්ටියට. ඒ නිසා ඒ අය නිසා තමයි යම්කිසි ගුණයක් මොනවද දිනුනා නම් එයාට කෘතඥතාවය පුද කිරීමක් වශයෙන් එයාට දන් දෙන්න. හැබැයි එයාට වඳින කියලා නම් නැහැ. එයාට ගරුසලිකල දක්වන කියලා තියෙනවා. දන් දෙන්න කියලා තියෙනවා. හැබැයි වන්දනා මන කිරීම ගැන සඳහන් කළේ නැහැ. යම් කෙනෙක් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සරණ යනවා නම් අන්න ඒ තෙරුවන තමන්ගේ සිතට දවසට වැඩිපුර වාරයක් මතක් වෙනවා නම් ඔබේ ජීවිතේට මහා පිං උල්පත් ගලාගෙන එනවා. ඊළඟ කාරණය තමයි අප නිතර රකින නිත්‍ය සීලය වන පංචශීලය. මේක පින්වතුනි ඉතාම ප්‍රබල කුසලයක්. ඔබ දැනටත් පංචශීල ආරක්ෂා කරන අය ඒක පින්වතුනි නිතර නිතරම හිතන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින් වැළකීච්ච කෙනෙක්. මම බැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්. මම බොරු කියන්නේ නැති කෙනෙක්. මම මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැති කෙනෙක් කියලා ඉඩ ලැබෙන හැම වෙලාවකදීම හිතන්න පින්වතුනි. ඒ හිතන මොහොත තමගේ ජීවිතයට මහා පුණ්‍ය උල්පත් පුණ්‍ය ගංගා ගලාගෙන යන අවස්ථාව. මෙන්න මෙයාට බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යාමත් පංචශීලයේ යන කාරණා පහ ගැන සිහි කිරීමත් මෙන්න මේ අට මහා පුණ්‍ය ගංගාට කියලා දේශනා කළා. බලන්න පේනතුනේ තමන්ට දවසට කොච්චර වාරයක් මේ කරුණාට මෙහෙ කරන්න පුළුවන්ද කියලා. මේ කාරණාට තමන්ට වෙන දේවල්ට වඩා දවසට වැඩිපුර කාලයක් මෙහෙ වෙනවා නම් ඔබට ඔබ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේක තමයි තමන්ට තියෙන ඉහළම රෙෆියුජ් එක, ඉන්ෂුරන්ස් එක, ඇෂුරන්ස් එක. මොකද්ද ඊළඟ ආත්මභාවයට තියෙන වීසා එක? මේක වීසා එක තමන් එක්ස්පයර් වෙන්න කලින් රිනියු කරගෙන ඉන්නේ. මෙන්න මේ ප්‍රොටෙක්ෂන් එක, මේ ඉන්ෂුරන්ස් එක නිතරම පිනොතින අතේ තියාගෙන ඉන්න. මේක මෙහි පාස්පෝර්ට් එකකට වඩා වටිනවා. මෙහි පාස්පෝර්ට් එක මේ ජීවිතේ විතරයි. නමුත් මෙන්න මේ කරුණාට මේ පුණ්‍ය ගංගා අට තමන්ගේ ජීවිතේට එනවා කියලා කියන්නේ මුළු සසර පුරාවටම තමන්ට සුගතියට එන තියෙන වීසා එකක් වෙනද. මේකත් එක්ක තමන්ට තමන්ගේ ලොකු විශ්වාසයක්, ගෞරවයක්, ආදරයක්, වටිනාකමක් ඇති වෙනවා. තමන් කොච්චර වටින කෙනෙක්ද කියලා තමන්ගේ ජීවිතේ බය සැක කියන එක නැති වෙලා යනවා වෙනුත්. අපිට ලෙඩ දුකක් හැදුනහම, මහා ශබ්දයක් ආවහම, වසංගත රෝගයක් ඇතිරෙනකොට හරියට අපි බය වෙනවා සමහර ඇත්තන්. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෙන්න මේ රැකවරණය, මෙන්න මේ විශ්වාසනීයත්වය අපට නැති හින්දා. ඒ වගේම අපට හිතෙනවා අපේ ජීවිතේ ඉක්මනින් යන සිද්ධ වෙයි කියලා. පින්නතුනි, හැම කිසිම කෙනෙක් හිතන අවස්ථාවක් නැහැ. ඔබ ජීවිතයේ උපරිම කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඔබ යම් කිසි කෙනෙක් මිය ගියාට කිසි විටකත් පුදුම වෙන්න එපා, බය වෙන්න එපා. ඔබ පුදුම වෙන්න ඕන මොකටද? ඔබ මෙච්චර කලක් ජීවත් වුණාට පින්නතුනි. ඔව්, මෙච්චර කලක් හුස්ම ගන්න එකට පුදුම වෙන්න ඕන ඔබ. ඇයි ඒ? ඔබ දවසට වාර 22,000කටත් වඩා ප්‍රමාණයක් හුස්ම ඉහළට පහළට ගන්නවා එක දවසකට. නිරෝගී පුද්ගලෙක් 23,000කට වඩා වාර ගානක් හුස්ම ඉහළට පහළට ගන්නවා එක දවසකට. එක දවසකට ලක්ෂ වාරයකට වඩා ඔබේ හදවතේ බීට් එක ඇති වෙනවා, හද ස්පන්දන. ඔබ ජීවත් කරවන්න එක දවසකට 23,000 වතාවක්, 24,000 වතාවක් විතර හුස්ම ගන්න විලට පහළට සහ ඔබේ හදවත ලක්ෂ වාරයක් ස්පන්දනය වෙනවා. ඔබේ රුධිරය සංසරණය කරමින් ඔබ ජීවත් කරනවා එක දවසකට. ඒ වෙනි දවස් සැටි දැන් කොච්චර නම් ජීවත් වෙලා තියෙනද? අපේ හදවතට අපි කෘතඥ වෙන්නට ඕන පිනතනි. අපේ පෙනහළු දෙකට අපි කෘතඥ වෙන්නට ඕන. අපේ වකුගඩු දෙකට. ඒ සියලක්ම අපට දායාද කරපු අපේ අම්මට තාත්තට, අපට මේ ජීවිතය ගත කරන්න ලෝකෙ මිනිස්සු පිහිට වෙච්ච හැටි, අපට ඇඳුම් ටික මහල දීපු අය, අපට ආහාර පාන ටික සපයල දීපු අය, අපට විදුලිය සපයපු අය, දුරකථන පහසුකම් සපයපු අය, මේ කී දෙනෙක් නම් අපට උදව් කළ තියෙන්නේ. ඒ මුළු ලෝකයකට පින්නොත්නි මුළු හදවතින්ම කෘතඥ වෙන්නට ඕන. අන්නේ කෘතඥතාවයේ gratitude කියන එක ඇති වෙච්ච ගමන්ම තමන්ගේ මුළු ශරීරයම විශාල පරිවර්තනයකට ලක් වෙනවා පින්නතුනි. තමන්ගේ යහපත් සිතුවිලි දිනු වෙනවා. ශරීරය සම්පූර්ණ නිරෝගී බවට පත් වෙන මේක හේතුවක් වෙනවා. අද මනෝවිද්‍යාව, ස්නායු විද්‍යාව ආදී බොහෝ ශාස්ත්‍රවලින් පිළිගන්න දෙයක් මේ කෘතඥතාවයේ කියන සිතුවිලි ආපු ගමන්ම තමන්ගේ ශරීරයට මොලයට එන මේ යහපත් එන්සයිම ආදී හෝමෝන ආදී ඇවිල්ලා තමගේ සතුට වැඩි වෙනවා කියලා. මේකිට බොහෝ කරකට හලෙන් බුදුහාම දේශනා කරනවා. සියලුම ගුණධම් වල පදනම, සියලුම සාරතකත්වයේ පදනම කලගුණ සැලකීම කියන කාරණය. බුදුහාම කලින්ම දේශනා කළ තියෙන පිනද. එනිසා අප මුලින්ම මෙන්න මේ මහා පුණ්‍ය ගංගාට ගැන සිහිපත් කරමු. ටික වේලාවක් හරි හැම කාරණයක්ම ආවරණය වෙන විදිහට මේ කරුණ අප මදක් සිහිපත් කරමින් අපේ සිත ඒ තුල සතිය දිනු කරමින් හිත සමාධිමත් කරන්නට උත්සාහ ගනිමු. හොඳයි, ඒ සඳහා ඔබ පහසු ඉරියව්වක වාඩි වෙන්න. Dear friends, in the Dhamma, we are discussing the main meritorious streams that Buddha has explained. There are 8 great meritorious activities that the Blessed One explained. If you go to the Buddha, Dhamma and Sangha for refuge, these 3 things are the highest meritorious activities. Not only that, if you observe 5 precepts and if you practice it, those 5 things are also the main meritorious streams. The main meritorious rivers. If we contemplate on the Buddha, Dhamma and Sangha, and also if we reflect on the moral conduct, virtue, the 5 precepts, those 5 things are also the main meritorious deeds, what the Buddha has explained. Now we are going to practice these 8 things which are the main meritorious streams according to the Punyabhisandha Sutta, the discourse of meritorious streams which comes in Anguttara Nikaya. Okay, first of all we are going to practice Buddhanusati, the contemplation of the qualities of the Blessed One. Firstly, we are aware of our body posture, and also we practice Sati Nimitta, the sign of mindfulness. It means we keep our attention around the nose or upper lip in the present moment. That is the very first step of mindfulness. We train our mind to live in the present moment. The very first thing is that we keep our attention around the nose or upper lip in the present moment. If you can close your eyes, that is better. If it is uncomfortable, you can open your eyes and keep it near you. And first of all, we are aware of our body posture. ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සැලකිලිමත් වෙන්න වෙලා ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. Please relax your body. Be aware of your body posture that you are sitting here, from your head to legs and from your legs to head. ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සැලකිලිමත් වෙන්න, සතිමත් වෙන්න. හිසේ සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත්, ඔබ සිටින ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. ඒ අතර ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න උත්සාහ කරන්න. නාසයේ කෙළවර හෝ උඩුකල්ල ආශ්‍රිතව වර්තමානිය තුළ සති නිමිත්තේ හිත තියාගන්න. Please keep your attention in the sign of mindfulness, sati nimitta, in the present moment, based on mindfulness. At the same time, now we are going to reflect on the qualities of the Blessed One. We reflect on one of the qualities of the Buddha, Arahant, worthy. දැන් අප බලාපොරොත්තු වන්නේ බුදුගුණ සිහිපත් කිරීම. ඔබ දැක ඇති ඉතාම ප්‍රසන්න ප්‍රතිමා වහන්සේ නමක් සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරිපස සමවත් සුවයෙන් වැඩ සිටින ආකාරය හොඳට මෙනෙහි කරන්න. Please visualize the Supreme Buddha's image who is in front of you with the Samadhi posture. ඒ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් ඉහළටම හිත දියුණු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අරහන් ගුණ යුක්තයි. සංසාර චක්‍රයේහි අර සිඳලා කෙලෙස් දුරු කරලා ලෝකයාගේ සියලු පුද සැලකිලිවලට සුදුසු උත්තමයෙක් වුණා. අන්නේ ගුණයට අපි කියනවා අරහන් කියලා. අරහං අරහං වදි තෙබුතේ එරිඩිකේටඩ් ඕල් ද ඩිෆයිනමන්ට්ස් ෆ්‍රොම් හිස් මයින්ඩ් and also he is worthy of offerings of the world. We say that quality as Arahant. Arahant. Arahant. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරලා ලෝවැසියන්ගේ අපමණ පුද පූජා මැද සමවස්වයෙන් වැඩ සිටින ආකාරය මා ඉතා මැනහෙන් මැනවින් මෙනෙහි කරනවා. අරහං අරහං අරහං ගුණ යුක්ත ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධත්වය මම පිළිසරණ කරගෙන මගේ ජීවිතය ප්‍රඥාවෙන් විකසිත කර ගැනීමට මා අදිටන් කරගන්නවා. ඒ බුදු ගුණය තුළ හැකිතාක් දුරට මගේ හිත පවත්වා ගන්නට මා උත්සාහ ගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, බුද්ධානුස්සති භාවනාව අප කෙටියෙන් පුහුණු කරපු මොහොත දින ඔබට ඒක විවේක තියෙන විදිහට තව දොරටක් දිනු කරන්න පුළුවන්. අරහං ගුණයෙන් පටන් අරගෙන සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගතාදී ඒ සෙසු බුදු ගුණත් ඔබට එකිනෙක මෙනෙහි කරන්න පුළුවන්. එහෙම කාලයක් මුල ඉඳ ළඟටත් අග ඉඳන් මුලටත් මෙනෙහි කරලා ඒ අතරින් ඔබ වඩාත්ම කැමති ඔබේ හිත වඩාත්ම තැම්පත් වෙන ගුණයක් තෝරගෙන ඒ බුදු ගුණය තුළ වැඩි කාලයක් හිත පවත්වා ගන්න දක්ෂ වෙන්න. මේව තමයි පිනතුනි හිතට තියෙන ආහාර, හිත ලස්සන කරන දේවල්. ලෝකේ හිටියේ උතුම්ම තැනැත්තා ගැන මෙනෙහි කරන මොහොත. අපේ හිත කොච්චර ලස්සනද බලන්නේ වෙලාවේ. අපේ හදවත හරියට බුදුරජාණන් වහන්සේට සෝඳවත් කුටියක් අපේ පූජ කරවාගෙන. ඊළඟට පින්නොතින අපේ ධර්මයේ ගුණ මෙනෙහි කරන මොහොත. මේ ධර්මය ආල බොහෝ දෙනෙක් දුකෙන් නිදහස් වුණා. දුගතියෙන් මිදල සුගතිගාමි වුණා. තමයි ජීවිතයට ආපු අප්‍රමාණ දුක් හරදර වලින් නිදහස් වුණා. මඟපල ලැබුවා. මුළු සංසාර ගමනේම නිදහස් වුණා. අනේ උතුම් ධහම දැන් අප සිහි කරමු. ධම්මානුස්සතිය වඩන වෙලාව. Dear friends in the Dhamma, next we are going to practice ධම්මානුස්සති භාවනා, the contemplation of the qualities of the Dhamma, the teachings of the Buddha. Dhamma is the message of the Buddha, which really helps us to overcome suffering and it definitely help us to overcome the samsaric circle. All the qualities that the Dhamma had can be summarized into six: Svakata, Sandittika, Akalika, Ehipasika, Opanayika, and Pachatthang Veditabhavinyo. We reflect on these qualities. පිනතුනි ධර්මයේ තියෙන සීලම ගුණ කොටස් 6කට බෙදලා තියෙනවා. ස්වාකහාත, සන්දිටික, අකාලික, ඒහිපස්සික, ඕපනයික සහ ඊළඟට පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියලා. මේ ගුණ වලින් එක ගුණයක් ස්වාකහාත. ඊටාම මනවින් දේශනා කරපු ධර්මයක් මේක පිළිතෙනි. මේ ධර්මයේ කිසිම දෙයක් අඩුවක් නැහැ. මේ ධර්මයේ තුල අපේ මේ ජීවිතය කොහොමද ලස්සනට තියාගන්න ඕන? ගෙදර ජීවිතේ ලස්සනට ගත කරන්නේ කොහොමද? ඔබ රැකියාවක් කරන නම් ඒ රැකියාව ලස්සනට කරන්නේ කොහොමද? ඔබේ දරුවෝ ටික හදනවා නම්, ඔබේ ස්වාමි භාර්යාවන් සමග, ඥාතීන් සමග, අසලැසියන් සමග කොහොමද ලස්සනට ජීවත් වෙන්න ඕනේ කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ සමාජය තුළ කීර්තිමත් වාසය කරන ක්‍රමයේ දේශනා කරලා තියෙනවා. රැකියාවලින් දිනන ක්‍රමයේ දේශනා කළා තියෙනවා. සතුට ලබන ක්‍රමයේ ජීවත් දේශනා කළා තියෙනවා. මරණින් මතු සුගතිගාමි වෙන ක්‍රමයේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. නිවන් මඟ ඊටාම සැනසීමෙන් ඉදිරියට ගමන් කරන මාවත ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. බාහිර ලෝකයේ තුල කරදර කම්කටොළු සහිත මිස සහිත ලෝකයේ තුල හරියට නෙළුමක් වගේ විකසිත සුවඳවත් මහනෙල් මලක් වගේ වාසය කරන ක්‍රමය ධර්මය තුළ පැහැදිලි කළ දීලා තියෙනවා. අනේ ධර්මයේ ස්වකහාතයි. ඊටාම මනවින් දේශනා කළා කියනවා. ඒ ධර්ම මුල ලස්සනයි, මැද ලස්සනයි, අග ලස්සනයි. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානෙ කල්යාණං. Dhamma is well expounded by the blessed one. Excellent is the beginning. Excellent is the middle. Excellent is the end. The first, the beginning is the seal of virtue. The middle is the samadhi of concentration. And the end is the panya of wisdom. These three things are clearly explained by the Supreme Buddha. We reflect on this quality of the Dhamma, what the Blessed One explained. Api me dharme tina swakhat guni menhi karo pinatuni. Dhamma nusiti vadana mohata. E sandha sudhanam gana. ශරීරයේ හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. හොඳට තමයින ඉරියව්ව ගැන සතිමත් වෙන්න අවධානය යොමු කරන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහි ඇති කරගන්න. හොඳට නාසය ආශ්‍රිතව දැන් අපි හිත තියාගනිමු වර්තමානයේ තුල. ඔබේ කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒක නිරුද්ධ වෙච්ච ශබ්දයක් කියලා හිතලා ඒක අයින් කරන්න. ඔබ හොඳට ඔබේ සිත වර්තමානයේ තුල තියාගන්න උත්සාහ කරන්න. නාසයාසිතව හිත තියාගනිමින්ම දැන් අප ධම්මානුස්සතිය වඩන මොහොත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශනා කළ නිවේ සැනසෙන ධම්මාවත මෙලොව ජීවිතයේ සැනසීමත් මරණින් මතු ජීවිතයේ සුගතියත් උතුම් වූ නිවන සඳහා දේශනා කළ ඒ උතුම් ධම ස්වාකාතෝ ධම ය මුල යහපත් මැද යහපත් අග යහපත් මුල කියන්නේ සීලය මැද කියන්නේ සමාධිය අග කියන්නේ ප්‍රඥාව මුල මැද අග යහපත් වූ ඒ ධර්මය මැනවින් දේශනා කළ තියෙනවා ඒ ගුණයට අපි කියනවා ස්වාකහත කියලා ස්වාකහතෝ භගවතා ධම්මෝ ස්වාකහතෝ ස්වාකහතෝ The Dhamma is well expounded by the Supreme Buddha. මේ උතුම් දහම ශ්‍රවණය කළා අපමණ පිරිසක් දුකෙන් නිදහස් වුණා ඒ නිවෙන සැනසෙන ධම්මාවත ස්වාකහතෝ ධම්මං මැනවින් දේශනා කරපු ධම්මං ස්වාකහතෝ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපව ඉඳගෙන ධර්මයේ ශ්‍රවණ ආකාරය ධර්මයේ ශ්‍රවණය කරන ආකාරය මා මෙනෙහි කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිස හරියට සඳවටා අහසේ තියෙන ග්‍රහ තාරකා වගේ බුදුරජාණන් වහන්සේ නැමැති චන්ද්‍රයා පිරිවරාගත්තු සිවණක් පිළිස ඊමහා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන මොහොත සවාකහාතු සවාකහාතු සවාකහාතු සවාකහාතු ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු හොඳයි පින්නතුනි සදහම් ගුණය තුළ අපේ හිත සමාධිමත් කරගත්තු මොහොත ඒ බුද්ධ රත්නයේ ගුණ සිහි කළා බුදු ගුණ වැඩුවා ධර්මයේ සදහම් ගුණ සිහි කරලා ධම්මානුසතිය වැඩුවා මේ හැම දෙයක්ම අපේ හිත ලස්සන කරන දේවල් පින්නතුනි මේ දේවල් වඩන්න වඩන්න අපට අපේ සතුට අභ්‍යන්තරයේ තුඩම ගොඩ නැගෙනවා මේ සිතුවිලිත් එක්ක ඉඳගෙනම පින්නතුනේ අපට වැඩ කරන්න පුළුවන්. වෙනස තමයි ඊට පස්සේ කතාව අඩු වෙනවා ඒකයි. සමහරවිට අපිට හිතෙනවායි මෙච්චර කතා කරන්න කියලා කට්ටිය. කතා නොකර වැඩ හොයා කරන්න පුළුවන්. ඒත් කතා කරනෝනේ කට්ටිය. කොච්චර නිහඬව ලස්සනට වැඩ කරන්න පුළුවන්ද නේ? කොච්චර මානසික සැනසීමක්ද බලන්න. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ වැඩ කරන ගමන් හයියෙන් කතා කරනකොට අනිත් පැයට එන බාධාව දැන් තේරුම් ගන්න. දැන් ඔබ භාවනා කරනකොට එහෙම ආවනම් ඔබත් හිතන ඔබ කතා කරනකොට කී දෙනෙක් නම් ඒකෙන් පීඩාවටපත් වෙනවද කියලා ඔබම හිතාගෙන බලන්න. එහෙනම් අපි කොච්චර කෙනෙක් විවේචනය කිරීම නෙවෙයි අප ගැනම මේ දහම් කැඩපරදි දාලා බලන්න කොයි වෙලේ වෙනත් කෙනෙකුගෙන් අඩුවක් වෙන හැම වෙලාවෙම ඔබ බලන්න මගෙන් ඒ අඩුව සිද්ධ වෙනවද මම මේක කොහොමද හදාගන්නේ මානසික වෙන කෙනෙකුට අපහසුයක් වෙනවාද කියලා බලන්න එතකොට මේක තමයි දහම් කැඩපද කියලා කියන්නේ this is the mirror of the dhamma එන ඊළඟට අප සංඝානුසති භාවනා වඩන මොහොත මේ මිහි මඩල වර්ණවත් කළ ආලෝකවත් කළ ඒ උතුම් සංඝ පරපුර සංඝෝ පවජමානනා කියලා දේශනා කරනවා මේ මිහි මත මහ පොළොව මත ගමන් කරන යතුරින් ලස්සනම පිරිස තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ මේ මහා සංඝරත්නය මේ පොළව ලස්සන කරමින් පා ගමනින් වැඩම කළා. උන්වහන්සේල වැඩම කරපුවේ මාවතෙහි දූවිලි ටිකක් ලෝකයාට පින් කරගන්න කාරණයක් වුණා. ඒ මහමගට වැඳලා ඒ දූවිලි ටිකට හිස තියලා වැඳලා මිනිස්සු සුගතිගාමී වුණා. උන්වහන්සේල දැකලා සමනානන්ගේ දර්ශන කියන මංගල කාරණේ සිදු කරගත්තා. උන්වහන්සේලට දන් හැඳක් පූජා කරලා පින් සිදු කරගත්තා. උන්වහන්සේලාගෙන් බණ අහලා සසර දුකෙන් නිදහස් වුණා. ඒ උත්තම සංඝ පරපුරට අපේ අතේ සාමල සාර්ථලා ඒ ඇගේකම දරුවා පූජා කළා. අපේ සැදැහැවත් සාමලා දරුවෙක් ලැබෙන කලින්ම ප්‍රාර්ථනා කරනවා අනේ මට හොඳ පින්වන්ත පුතෙක් ලැබෙන්න දුවක් ලැබෙන්න සාසනෙ පූජ කරන්න කියලා. ඒ තරම් සැදැහැවත් අතීත මුතුන් මිත්තන්ගේ වර්තමාන දුව පුතුන් විදියට ඔබ ඒ අපේ අතීත අමල තාත්තල ගැන හැඟීමක් ඇති කරගන්න මේ සාසනෙට ඒ කොච්චරනම් කැපවීම කළාද කියලා මේ ශාසනයේ තේරුම් අරගෙන ඒ ස්වාමීන් වහන්සේට උපරිම පහසුකම් දැක්වුවා සිව්පසෙන් සැලකුවා ගමේ ප්‍රදේශයේ තියෙන වටිනාම තැන ස්වාමීන් වහන්සේට පූජා කළා ගහේ කොළේ හැදෙන ඉස්සෙලාම මල ඉස්සෙලාම ගෙඩිය ඉස්සෙලාම කොළ ටික ස්වාමීන් වහන්සේලාට දෑතින් පූජා කළා ඊට තියෙන හොඳම දේවල් වලින් ශාසනයට පූජා කළේ ඒ ශාසනයෙහි ඒ ස්වාමීන් වහන්සේලාගේ වටිනකම තේරුම් ගත්තෝ සැදැහැවත් උපාසක උපාසිකාවන්. අන්න ඒ නිසා තමයි අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2569ක් ගත වෙලත් අද මේ ශාසනය පවතින්නේ. ඒ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියනකොට කී දෙනෙක් නම් පින්නතුනේ නිවැරදි වෙනවද යහමකට එනවද? අපි දැන් දකිනවා ඇති මේ දවස්වල ශ්‍රී ලංකාවේ මන කියන හාමුදුරු කෙනෙක් ගැනනේ පොඩි හාමුදුරු කෙනෙක් අවුරුදු 27යි වෙන්නේ කොච්චරනම් පිරිසකට යහපත සිද්ධ කරනවද බලන්න ඒක හාමුදුරු කෙනෙක් කරන සේවය බලන්න ඇතැම් විට මහා දේශපාලන පක්ෂයකට පොලිසියකට හමුදාවකට කරන්න බැරි වැඩක් එකතු කරන්න බැරි පිරිසක් හාමුදුරු කෙනෙක් වචනෙන් එක තැනකට වැස් කරන දහස් ගාණක් ඔබ දැකලා ඇති කුඩා කාලේ පානදුරේ අරිදම් මහඳුරණි ස්වාමීන් වහන්සේලා බණ කියනකොට මිනිස්සු බණ අහපු හැටි මිනිස්සු නිවැරදි වෙච්ච හැටි මිනිස්සු දන් දීපු හැටි ඔබ දැකලා ඇති ඔබේ දැසින් බලන්න ඒ ස්වාමීන් වහන්සේ ලෝකෙට කොච්චර යහපත කරනවද කියලා. ඉතින් අන්න ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගෙන ඉහළට ගිහිපු මාර්ගඵලලාභී උතුමන් සරුවත් මහීමයන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහඳුර වැනි මේ ගෞතම සම්බුදු සසුන සෝභමාන කළ ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරන මොහොත. සුපටිපන්න උජුපටිපන්න ආදී මේ ආරණ්‍යසංගික මාර්ගයට උන්වහන්සේලා එළඹිච්ච උතුමයන් වහන්සේලා. ඒ අතර ආහුනේය, පාහුනේය, දක්ෂිනේ, යන්දිලිකරණී ආදී ගුණයන් යුක්ත උතුමයන් වහන්සේලා. අනුත්තරම් පුඤ්ඤාචෙත්තන් ලෝකස්ස කියපු විදිහට ලෝකයාගේ උතුම්ම පින්කෙත වෙච්ච ඒ උතුම් සංඝ පරපුර ගැන සිහි කරමින් ඒ සංඝ ගුණය තුළ අපේ හිත එකඟ කරගන්න මොහොත, සතිය සමාධිය දිනු කරන මොහොත. අපි දැන් සංඝානුසති භාවන වැඩමු ටික වේලාවක්. ෆ්‍රෙන්ඩ්ස් ඉන දාම්ම නව් වී ආර් ගෝයින් ටු ප්‍රැක්ටිස් සංඝානුසති භාවන ද කන්ටෙම්ප්ලේෂන් ඔෆ් ද ක්වොලිටීස් ඔෆ් ද සංඝ ද නෝබල් ඩිසයිපල්ස් ඔෆ් ද සුප්‍රීම් බුද්ධ. This is also one of the meditation techniques that the Buddha has explained. We reflect on the qualities of the noble ones, noble disciples. That is a meditation technique that helps us to concentrate our mind in the present moment. Please get ready for Sanghanusati Bhavana. ශරීරය සෝදානම් කරගන්න භාවනාව සඳහා පහසුවෙන් වාඩි වෙන හොඳට රිලැක්ස් එකේ ඔබේ ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරගන්න. දෙපා සිට හිස දක්වා, හිස සිට දෙපා දක්වා ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න. Please be aware of your body posture that you are sitting here. This is also a meditation technique which is the Iriyapata Bhavana. The meditation of body posture, sitting posture. Please keep your attention around the nose or upper lip in the sati nimitta, the sign of mindfulness. With this awareness, now I am going to contemplate on the qualities of the noble disciples, Sanghanusati. Arasangika margi gaman kala ගමන් කරමින් සිටින ඒ ආර්ය උතුමන් උන්වහන්සේලා ආහුනේයයි දුර ඉඳලගෙන දෙයටත් පිළිගන්න සූදානම්. පාහුනේයයි ආගන්තුකයන් සඳහා සූදානම් කරපු ප්‍රණීත දේවල් පිළිගන්න සූදානම්. දක්ෂිනේයයි උන්වහන්සේලා පින් සලකාගෙන යමක් පූජා කරන සුදුසු උත්තමයන්. අංජලි කරණීයයි. දෑත් නලලේ තියලා වඳින තරම් සුදුසු උත්තමයන් වහන්සේලා. අනුත්තරං පුඤ්ඤකෙත්තං ලෝකස්ස. උන්වහන්සේලා ලෝකයාගේ උතුම් වූ කුසල් පින් වපුරවන්නට උතුම් පින්කෙතක් වුණා. අනුත්තරං පුඤ්ඤකෙත්තං ලෝකස්ස. The Noble Sangha, they have gone on the path of the Eightfold Path, and also they are still practicing the path. They are the supreme field of merits for the world. I contemplate on this quality of the Sangha. Anuttaraṁ puñyakhetthaṁ lokasya. The supreme field of merits for the world. සේරුත් මුගලන් ආදී හේතුම් ස්වාමීන් වහන්සේලා ඊතම් සංයත වූ ගමනෙන් වඩින ආකාරය, ධර්ම දේශනා කරන ආකාරය, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පිණ්ඩපාතයේ වඩින ආකාරය සමවස්තුයෙන් ලෝකයට ආශිර්වාදයක් පිණිස, ආදර්ශයක් පිණිස වැඩ සිටින ආකාරයේ මා මෙනෙහි කරමින් සංඝ ගුණ වඩන මොහොත. ඒ උතුම් සංඝ රත්නය මට පිහිටක් වේවා. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. The Sangha is the supreme field of merits for the world. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. The supreme field of merits for the world. ස්වාමීන් වහන්සේලා සීගනම් සමවත් සොයෙන් වැඩ සිටින ආකාරය, ධර්මචාරිකාවේ වැඩම කරන ආකාරය, ධර්ම දේශනා කරන ආකාරය, පිණ්ඩපාතයේ වැඩම කරන ආකාරය, ගම් දනව් සැරිසරා ලෝකයට ආශිර්වාද පිණිස මේ නිහිමත ආලෝකවත් කරමින් වැඩම කරන ආකාරය මා සිහි කරන මොහොතේ සංඝහන සති භාවනා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස The order of the blessed ones, disciples is the supreme field of merits for the world. Gacchami Sangham Saranam Gacchami සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු සෙනෙහවත් වෙනතුනි බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය අප භාවනා විදියට වඩපු මොහොත බුද්ධ අනුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය අපට මෙතෙන්දි ලැබිලා තියෙන කාලය අනුව ඉතාම කෙටියෙන් සරලව අපි කලේ ඔබට gedara gihilla ඊළඟ මාසෙම පුහුණු කරන්න මේ ආදර්ශයක් කරගන්නට ඕන අපේ හිත ලස්සන කරන භාවනා ක්‍රම තින්නතුනි මේ දේවල් කරනකොට තමයි අපේ ජීවිතේ වටින්නේ මේ හැම දෙයකින්ම කරන්නේ අපේ වටිනාකම වැඩි කරන එක අපි නිකන් හිටියට අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ තින්නතුනි අපි හුඟක් ඉගෙන ගත්තා කියලා අපට හුඟක් සල්ලි තිබුණා කියලා අපි වටින්නේ නැහැ එච්චර අපේ මිය ගිහිල්ලා ටික වෙලාවක් යනකොටම අපේ වටිනාකම් ඔක්කොම ඉවරයි. අපේ වටිනාකම තියෙන්නේ අපි කොච්චර ඉහළ මට්ටමේ කුසල සිතවිලි දෙකද ඉන්නේ කියන කාරණේ මත. අනේ කීරටම ගන්න තමයි බුදුහාඳුර අපට මේ ධර්ම දේශනා කළේ. බුද්ධ අනුස්සතිය වඩන මොහොත, ධම්ම අනුස්සතිය වඩන මොහොත, සංඝ අනුස්සතිය වඩන මොහොත අපේ හිතේ නීවරණ දුරු වෙලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාදී මේ කුසල සිතිවිලි සමග අපි කාලය ගත කරන අවස්ථාව අපේ හිත සතුටෙම තියෙන වෙලාව මේ තුන සිහි කිරීම මහා පුණ්‍ය ගංගා විදියට දේශනා කරා පිමුල්පත් විදියට ඊළඟට අපි බලාපොරොත්තු වන්නේ සීලානුසති බහන වඩන්නට අපෙන් නිරතුරුව රැගෙන නිත්‍ය සීලය වන පංච සීලය ගැන සිහි කිරීම ඒකත් පින තුනින් සිත එක්තැන් කරන, නීවරණ දුරු කරන, ධානාංග වැඩෙන, උපචාරාදී සමාධි ලැබෙන අවස්ථාවක් විදිහට ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. දසානුස්සති අතරින් ඒක අයිති වෙන්නේ මොන භාවනාවටද? සීලානුස්සති භාවනාව. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ආදී දස අනුස්සති භාවනා අතරින් එක භාවනාවක් තමයි සීලානුස්සති භාවනාව. අපි දැන් මේ භාවනාව පුහුණු කරමු. ඒ සඳහා සෝදානම් වන්න, ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන පහසු ඉරියව්වේ වාඩි වෙලා ශරීරය ගැන අවධානය යොමු කරලා නාසය ළඟට හිත ගන්න. වර්තමානයේ තුල දැන් අප සීලය ගැන සිහි කරන මොහොත. මම නිරතුරුව පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. සොරකමෙන් වැළකීච්ච කෙනෙක්. වැරදි කාම සේවනයෙන් මිදෙච්ච කෙනෙක්. මම බොරු නොකියන කෙනෙක්. මම මත් වතුර හා මත්ද්‍රව්‍ය වලින් වැළකීච්ච කෙනෙක්. මේ උතුම් සීල පදමා දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. එය මගේ ජීවිතයට ආශිර්වාදයක්. එය මා මෙලොවට ජනිත කරපු මගේ අම තාත දෙනට ආශිර්වාදයක්, පුණ්‍යානුමෝදනාවක් පිණිස හේතු වෙනවා. ඒක මේ ආත්ම භාවය අමර තාතර විතරක් නෙවෙයි, මං සසර පුරාම ගත කළ ජීවිතවල මට අම තාත වෙලා මාව කෙරෙන් දහදියෙන් පෝෂණය කළ ඒ අතීතගත මෞපිය පරපුරටම ඒ පුණ්‍යානුමෝදන පිණිස හේතු වෙනවා. මේ සීල පද පහ මම අචින්ද, අඛණ්ඩ, අසබල, අකම්මාස, විඤ්ඤෝ පසත්ත, සමාධි සංවර්ධනික ආදී ලක්ෂණ වලින් කියන නොකඩුණු, නොබිඳුණු, තැනින් තැන පුල්ලි නැති ඉතාම ශක්තිමත් වූ නිවැරදි දර්ශනය යුක්ත සමාධියට බර වූ දෝ නැත්තන් විසින් වර්ණා කරපු ශීලයක්සේ මා මේ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. මම මගේ වචනය සහ කය ඉතාම සිහියෙන් පවත්වන කෙනෙක්. මහා පුණ්‍ය ගංගාවක් හෝ මේ උතුම් පංචශීලයේ මම රකින කෙනෙක්. ලෝකයේ අභය දානයේ පූජා කිරීමක් බඳු මේ සීලය මා රකින කෙනෙක්. සීලං යාව ජරා සාදු කී විදියට මහලු වීම දක්වාම යහපත් වූ සීලයක් මා මේ රකින්නේ. විඤ්ඤෝ පසත්තෝ බුද්ධ හදි උත්තමයන් වහන්සේල විසින් වර්ණා කරපු සීලයක් මා රකින්නේ. මේ සීලය මගේ හිතලා මගේ හිත සමාධිමත් කළ හැකි වූ සීලයක් මා මේ රකින්නේ. මේ සීලය දිට්ඨි අනුපගම්ම සීල වාක්‍ය වූ විදියට ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච හේතුඵල ධර්ම ගැන අවධානයෙන් අවබෝධිය යුතු සීලයක් මා රකින්නේ. ඒ සීලය මගේ දිවිමඟ පහන් කෙරෙන දිවිමඟ ආලෝකවත් කෙරෙන සීලය. මේ සීලය මට පුණ්‍ය අනුමෝදනා පිණිස වේවා. මේ සීලය මගේ ජීවිතයට ආලෝකයක් වේවා. මේ සීලය මට ස්වර්ගයට නැගීමට ගිනිමඟක් වේවා. මේ සීලය මට සසර ගමනේ නිදහස් වීමට ඔරුවක් වේවා. මේ සීලය මට සමාධිය සඳහා ප්‍රඥාව සඳහා මහෝපකාරී වේවා. ආනගතයෙන් වැළකීලා මෛත්‍රාම මැනවින් පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක්. පුණ්‍ය ගංගාවන්සේ භාගතුන් වහන්සේ විසින් දේශනා කළ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය අප පුහුණු කළා. සීලානුස්සති භාවනා වැඩුවා. සතිය නිමිත්ත පුහුණු කළා. වාඩි වෙන්න ඉරියව් ගැන සිහිපත් කිරීම වශයෙන් ඉරියාපත භාවනා වැඩුවා. දැන් මේ වැඩමු භාවනා හැකිතාක් දුරට අද දවස පුරාම පුහුණු කරන අදිස්ථාන කරන්න. කරන හැම දෙයක්ම සති නිමිත්තට හිත තියලා කරන්න උත්සාහ කරන්න. වර්තමානයේ තුල ඔබ සතියෙන් ඉන්න බවට තියෙන ප්‍රධාන සලකුණ තමයි සති නිමිත්තෙන් වාසය කිරීම. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අසල ගැවසෙනවා කියන එකට තියෙන ඉඟිය සලකුණ තමයි සති නිමිත්ත. ඔබ ඔබම වෙලා ජීවත් වෙනවා එකට තියෙන ජීවමාන සාධකයේ සාක්ෂිය තමයි සති නිමිත්ත. නැත්නම් ඔබ අනිත් කෙනෙකුගේ සේවකයෙක් වෙලා ඇහැට දකින රූප වලට වහලෙක් වෙලා දේශන වලට එන ශබ්ද වලට වහලෙක් වෙලා නාසයෙන් ගඳ සුවඳ වලට දිවට එන රසයට කයට ලැබෙන පහසට වහලෙක් වෙලා බාහිර ලෝකයේ නැමති සිරමැදිරිය අපි සිරවැලේ ඉන්න පිණුතුනි. ඒ සිරගේ නිදහස් වෙලා අපටම ඕ නිදහස් වූ තැනක වාසය කරන මොහොත තමයි සති නිමිත්ත පාදක කරගෙන ආරක්ෂණික මාර්ගාංග තුල වාසය කරන මොහොත. ඉතින් එහෙම කටයුතු කරන අපි අද දවස පුරාම අදිෂ්ඨාන කරගනිමු. අනිත්‍යය ගැන සොයන එක නෙවෙයි මෙතෙන්ට ආවේ, අපි ගැන හිතන්න, අපේ සිත ගැන බලන්න, සිතිය අනුපාඩුක හදා ගන්නයි මේ දුර බැහැර ඉඳලා ආවේ. ඒකට උපරිම ලෙස අද දවස කැප වෙන්නේ. ඔබ දැන් ඉඳගෙන ඉරියව්වේ හොම ඉන්න ගමන් හොඳට සිහියෙන් දැන් ඉරියව්ව වෙනස් කරගනිමු. අපි සතිමත්ව නැගිටින්න දැන් සූදානම් වන්නේ. එකපාර නැගිටින්න එපා, කල්පනාවෙන් සිහියෙන් නැගිටින්න. ඉස්සෙල්ල තමන්ගේ දෙපා දික් කරලා රිලැක්ස් වෙන්න ඉස්සෙල්ලා, ඊට පස්සේ හෙමින් සිහියෙන් නැගිටින්න. Now we are going to stand mindfully. That is also one of the meditation techniques that belongs to Iriyapada Bhavana, the contemplation of body postures. Please stand slowly and mindfully. Be aware of your body posture that you are standing here, from your head to legs and from your legs to head. At the same time, we practice Metta Bhavana. May all beings be well, happy and peaceful. Dukkham pantāya nindukkhāṁ Bhayam pantāya nindbhayā Sokham pantāya nissokkhāṁ Huntu sambhe pipāninoh.